හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. අදත් සුපුරුදු පරිදි සවනට සිසිලස අන්තර්ජාල ගුවන් විදුලි සේවාව දහම් සේවාව ඔස්සේ ඔබ හමුවට ගෙනෙන තවත් ධර්ම සාකච්ඡාවකටයි මේ ආරම්භය ලබා දෙන්නේ. අද 2017 වසරේ පෙබරවාරි මාසේ 5 වෙනිදා ශ්‍රී ලංකා වේලාවදී 5:00 ආරම්භ වන ධර්ම සාකච්ඡාව අදත් අපිට දහම් කරුණු මතු කර දීම සඳහා සත්‍යජිතුමා සම්බන්ධ වෙනවා. අපි සවනට සිසිලස වෙනුවෙන් සත්‍යජිතුමනි ඔබතුමාව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. එහෙමනම් ඔබතුමාට අද යොමු වෙනවා සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන ලෙස. තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. අපි හැමෝම ඉතාම කෘතඥතාපූර්වකව අතිශයින්ම ගෞරවයෙන් අපේ තථාගතයන් වහන්සේට, අපේ ශාස්ත්‍රුන් වහන්සේට නමස්කාර. අද අපි සාකච්ඡා කරන්න හිතාගත්තේ සභ්‍ය සූත්‍රයේ කුද්දගනිකායේ සුත්ත නිපාතේ මහා වග්ගයේ 6 වෙනි සූත්‍රය. එවම් මේ සුතං එහෙමයි පටන් ගන්නෙ බොහෝ සූත්‍ර වගේම මෙහෙම මේ ආනන්දහාමර කියන මම මේ විදිහට මට අහන්න ලැබුණා. එක් මම පාලි අඩු කරන්නම්. එක් කාලෙක සාවත්තින සමාවෙන්න රාජගහ නගරයේ වේළුවන කලන්දක නිවාප කියන ඒ උද්‍යානයේ බිම්බිසාර මහරජතුමා උන්වහන්සේට පූජා කළා. අර අපිට මතකද විසාක පසුගිය කාලේ අපි සාකච්ඡා කළා ධම්මදින්නා විසාක, ඒ විසාක ඇත්තත් ඒ පූජා කරන දවස එතන හිටියා කියලා සඳහන් වෙනවා. එතකොට ඒ වේළුවනය, වේළුවනාරාම කියලා කියන්නේ ඒ වේළුවනේ. ඒ කාලේ ඒ බුදුහාමුදුරේ වැඩ ඉන්න කාලේ තේනකෝපන සමින සභ්‍යස්ස පරිබ්බාජකස්ස. ඔන්න හොඳ කාරණයක් මේවා. මේ හොඳම කාරණා ඉගෙන ගන්න අපි අපිටම ලං කරගෙන. සභ්‍ය පරිබ්බාජක. පරිබ්බාජක කියලා කියන්නේ සත්‍ය අවබෝධයේ සොයාගෙන ගිහි ගෙදරින් ඈත් යන ඇත්තු. එක්තරා වර්ගයක පැවිදි කොටස. ශ්‍රමණම නෙවෙයි. දැන් බුදුහාමුදුරේම ශ්‍රමණ කොටසට ඇතුළු වෙන්නේ. ඒ සභ්‍ය පරිපාජකට හොඳ සිදුවීමක් වුණා. පැරණි පුරාණ සාලෝහිතාය දේවතාය පැරණි ඥාති දෙව්දුවක් ප්‍රශ්නයක් මතු කරලා දුන්නා එයට. ඒක හොඳ දෙයක්. සත්‍යාවබෝධය සඳහා අවංකව ගමන් යනකොට ඒ වගේ දේවල් සිදුවෙන්න ඉඩ තියෙනවා. ඒවා මෙටෆිසික්ස් නෙවෙයි. අධිභෞතික නෙවෙයි. අධිනේ පාරභෞතික දේවල්ම නෙවෙයි ඒවා. ඒ භූත භාවයෙන් ඉක්මෙච්ච දේවල් නෙවෙයි. මෙහෙම කිව්වයි ඇත්ති. යෝතේ සබ්බිය සමනෝවා බ්‍රාහ්මනෝවා ඉමේ පඤ්ඤේ පුත්තෝ ව්‍යාකරෝති. සබ්බිය කවුරුන් හෝ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක්, ශ්‍රමණ භාවයට පත්වච්ච කෙනෙක් හෝ එසේ නොවන කෙනෙක්, මේ ප්‍රශ්න ඔයාට විසඳලා දෙනවා නම්, ප්‍රශ්න 20ක් ඉදිරිපත් කළා කියලා කියන්නේ සස්සන්තිකේ බ්‍රහ්මචර්යයන් චරෙයාසි. එයාට කියනවා ඒ ඇත්ත ළඟ සත්‍යාබෝධය සඳහා සම්පූර්ණයෙන් අපි අර මේ ධර්ම සාකච්ඡාදී කියන්නේ ආත්ම නිවේදනය කළා. තමන් ජීවිත පරියන්තං සරණං ගච්ඡාම් කියන්නේ ඒ විදියට. මුළු පැවැත්මම ඒ ඇත්තට බාර දීලා ඒ අකින මාර්ගයන්. එතකොට අතකෝ සබියෝ පරිබ්බාජිකෝ තස්සා දේවතා සන්තිකේ තේ පඤ්ඤ උග්ගහිත්වා. ඒ සබිය, ඒ සත්‍ය ගවේෂකයා අපි පරිබ්බාජක කියන වචෙන්ට අදට දාම හොඳද? මීට පස්සේ ආය පරිබ්බාජක කියන වචනෙම ඉගෙන ගන්නතර කමන්නේ. ඒ සත්‍ය ගවේෂකයා ඒ දෙව්දුවගේ සමීපේ ඒ ප්‍රශ්න ඉගෙනගෙන ඒ කාලේ ප්‍රසිද්ධ විශාල පිරිස හිටපු විශාල පිරිසකට ධර්මය කියලා දෙන. ධර්ම කියනකොට ඒ කට්ටිය මොනවද දන්නා දේ ගුරුවරුන් හැටියට. තථාගත ධර්මයේ නෙවෙයි හොඳේ. ඒවා කියලා දෙන බොහෝම ප්‍රසිද්ධ ඥාතා යසස්සිනු විශාල පිරිවරක් ඉන්නවා. තිත්තකරා ඒ වගේම එක්තරා ආගමික සංවිධාන බිහි කරපු තීර්ථ කියලා කියන්නේ ඒකයි. ඒ කට්ටිය වෙනම සංවිධාන බිහි කරගෙන හිටියා ආගම්. අපිට මේ කාලේ ලෝකාගම් තියෙන පහක් ඒ වගේ ඒ කාලේ ඒ 6 වෙනි සතවර්ෂයේ මීට අවුරුදු එතකොට 2600කට 700කට එහා කාලෙදී ඉන්දියාවේ ටික තිබුණා. අපි ඒව කියවන්නේ අපි දන්නම් පූර්ණ කාශ්‍යප. ඒව ගණන් ගන්න ඕනේ සමහර ඒවා දැන් කාලේ තියෙන දේවල්ම තමයි. අධිභෞතික දේවල් තියෙන නැසයන්ස් ඔලු තියෙන ඇත්තේ යන විදිහට යන අය තියෙනවා. එතකොට දැන් ඔය බොහොම දාර්ශනිකව හිටි උතුම්දා ඒකට උතුම් නෙවෙයි මං බොහොම විද්වත් දාර්ශනික අපි දන්න මේ කාලේ භෞතික විද්‍යාඥයන් හැටියට ජර්මනියේම පහළ වෙච්ච ඇත්තෝ ඒ වගේ ඒ කට්ටියක් හිටියා චාර්වාකවාදීන් වගේ. අපි නම් ටික මතක් වෙන්න කි පූර්ණ කාශ්‍යප, මස්කරින් ගෝසාල්, අජිත කේසකම්බල, පකුද කච්චායන, සංජය බෙල්ලට්. ඊට පස්සේ හිටියා බොහොම නිෂ්කලංක වෙච්ච මේ අන්ත අවිහිංසාවාදයක් කියලා දුන්න, කර්මවාදයක් කියලා දුන්න නිගන්ත නාථපුත්තුතුමා, ජෛන මහාවීරතුමා, ඔන්නෝ කට්ටි. ඉතින් එයා ඒ ඔය ඒ කාලේ කවුරුන් හෝ ප්‍රසිද්ධ ඇත්තු හිටියනම් දැන් මේ ප්‍රශ්න ටිකට අහල් එයාට උවමනාව තිබුණානේ, සත්‍ය ගවේෂකයෙක් ඉඳ උවමනාව තිබුණා. ඒ කවුරුන් හෝ ප්‍රසිද්ධයි කියලා හිතෙනවා නම් ඒ ඇත්තු ළඟට ගිහිල්ලා ඒක ඉදිරිපත් කරනවා. දැන් අපිත් කරන්නේ ඒක. දැන් අපිත් එහෙම තමයි. අපිත් ඒ අපි වචනෙන් පරිබාධික වෙනුනොත් අපි සත්‍ය ගවේෂක. අපිට ඕන මේක. ඒ මොන පරමාර්ථය මොකක්ද දන්නේ නැහැ. ජඹුරුම ආත්ම භාවයෙන් ආවත් දන්නේ කොහමද අපිට ඕන මේක. ඒ නිසා අපි ගුරුවරුන් ළඟට ගිහිල්ලා ප්‍රශ්න අහන එක හොඳ දෙයක්. ඒ වගේ දැන් මේ සබ්බිය පරිබාධක ඒත්තු ළඟට ගිහිල්ලා ප්‍රශ්න අහන. එතකොට ඒත්තු මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. ඒ සබ්බියේන පරිබාධකේන පඤ්ඤේ පුට්ටාන සම්පායන්ති. ඒ ප්‍රශ්නයට පිළිතුරක් සැපෙන්නේ නැහැ. අසම්පායන්තා ඒ ප්‍රශ්නේ පිළිතුර නොලැබෙන විතරක් නෙවෙයි. කෝපංච දෝසංච අපංචංච පාතු කරෝ. නොසතුට ප්‍රකාශ කරන. ටිකක් ඒත්තු ඉරිටේට් වෙන තරහ එනවා ඇත්තන්ට ඒ ප්‍රශ්න අහවාම. අපිට සබ්බියන්ගේ පරිබ්බාජකම් පටිපුච්ඡාන්ති. ආයේ සබ්බියගින්ම ප්‍රශ්න අහනවා ඒ අයියෝ මේක අහන්නේ කියලා එයාට උත්තරේ හම්බෙන්නේ. ඊට පස්සේ යට මෙහෙම පැත්තක ඉන්නකොට ඒ නැත්නම් මෙහෙම කල්පනා වුණා. මේ ඇත්ත මට මේ විදිහටයි සැලකුවේ. ඉතින් එයාට හරීම දුකයි වෙලා. ඒ ප්‍රශ්නේ දැන් ආවේ ගැඹුරුම මානසින් නැත්නම් අර දේවතා දුන්න මෙයාට ඕන. මේ අවංකවම සත්‍ය ගවේෂකයේ ඉතිහාසෙම ඉතලා හිතුවා ඔන්න හොඳ එකක් වෙනවා. යන්නුනාහං හීනායවත්තිත්ව කාමේ පරිබුංජය. මේ සත්‍යාබෝධයෙන් මට දැන් වැඩන්නේ මම ආපහු මේ සිවුරු ඇහැරලා ගිහිල්ලා ඒ පරිබ්බාජක ඇඳුම් තියෙන දැත් අපි සිවුරු කිව්වට ඒ තේරුම් ගන්න වචනේ කිව්වේ ඒ ලෝගු හරි තිබුණා නම් මොනවා හරි චීවර තමයි වට කියන්නේ. ඒ වයින් කළා දාලා භික්ෂු චීවර වෙනස්. ඒක අර අපි දන්නවනේ මේ කපිල වස්තුවේ කුඹුරු ආය හැටියට හැදුවයි කියලා පස්සේ කාලේ. ඒක කඩ කපලා හදන්නේ එහෙම නෙවෙයි තියන්නේ ඇත්තට. එතකොට දැන් ජෛන වගේ ඇත්තන්ගේ ශ්වේතාම්බර ඇත්ත සුදු ඇඳුම් අඳිනවා. ඒ වගේ අඳිනවා. භික්ෂුණීනුත් එහෙම සුදු ඇඳුම් අඳින මුළු ඇඟම වැහෙන්න උළුවත් වහගෙන උතුම් ජීවිත චරිත ගත කරන බ්‍රහ්මචාරියාවේ. එතකොට මෙයා හිතුණා දැන් මේ පරිබ්‍රාජක මත්තලා පැවිදි බව අත්හැරලා ගිහිල්ලා ගිහි වෙලා මේ කාමේ පරිබුංජයයන් විවාහයක් කරගෙන රැකියාවක් කරගෙන ධර්මලු හදාගෙන ඉන්න ඕන කියලා. ඒකට හොඳ වචනයක් කියනවා. හීනාය අවත්තිත්වා. අර තත්ත්වෙන් පල්හාට යනවා. දැන් සත්‍යාබෝධ එකෙන් මෙහින් ගිහියා කියන එකේනා පහළයි කියන එක නෙවෙයි මෙතන කියන්නේ. එයාත් දැන් ඒ ඔක්කොම අයින් කළා අතෙන්ද ගිහිල්ලා මේකෙදි යාට අපි කිව්වේ අර ડિප්‍රෙෂන් එකක් ආවයි කියලා. එයාට මේක ප්‍රශ්න අහන්න හිත ඇහුවා උතුම් කියලා හිතන හැමෝගෙම. ඉතින් දේවතාවියට කිව්වේ මේකට කවුරු උත්තර දෙනවා නම් මුළු ජීවිතේම කරලා බ්‍රහ්මචාරියාව යාළඟ ඒ භාවනා මාර්ගයට උමෙන්ද කියලානේ. ඒතර සබ්බියට ඒක නැති හින්දා යාට ලොකු ડિප්‍රෙෂන් එකක් ආවා. කවුරුත් උත්තර දෙන්න ඔක්කොම අසතුට ප්‍රකාශ කරන්නේ ඔක්කොම හිතනවා යා හැබැයි අදක්ෂ කීවට ඉන්සාව වෙන්නත් ඇති එයාට එහෙම වෙන්නේ. ඉතින් නමුත් එයා ඌමනාවෙන්ම ගියේ ප්‍රශ්න අහලා තර්ක කරලා මම ලොක්ක කියලා පෙන්නන්න නෙවෙයි. එහෙම ඒවත් වෙනවනේ අප ළඟ. එහෙම නෙමෙයි මේ ආවේ. අතකෝ සබ්බියස පරිබ්බාජිකස්සේ ඒ සදහෝසි සබ්බියට මෙහෙම හිතුණා. සබ්බියට මෙහෙම හිතුණා. දැන් එයාට ගිහි ජීවිතෙට ගිහිල්ලා ආවිව කාමයන් පරිභෝජනය කළා ඒ හීන තත්ත්වයට යනවා කියලා හිතුණා. රෑන්ක් එකට තමන් දාගන්න එපා දැන්. තොන් දෙහෙම කිව්වා කියලා. අයම්පිකෝ සමනෝ ගෞතමෝ සංගීචේව ගණීච ගණාචරියට. ඒ හිතන මේ මං අහලා තින්න ශ්‍රමණ ගෞතම කියලා කෙනෙක් ගැන. එයාත් බොහොම ප්‍රසිද්ධයි. බොහොම අය හොඳයි කියලා කියනවා. එයා ළඟට ගිහිල්ලා අහන්නුම ශ්‍රමණයන් ළඟට ගිහිල්ලා. ඒත් හැබැයි මේ අලුත් එක්කෙනෙක් යා. ඉතින් ඒ අරිත්තය තමයි එකල් හුගා ප්‍රසිද්ධ මේ ශ්‍රමණ ගෞතමයන් බොහොම අලුත් කවුරුත් ජනක ගන්න ලපටි තාම් පුංචි එක්කෙන බොහොම ලස්සනයි අර කට්ටිය වගේ රූක්ෂ ප්‍රතිපදාන ඒක මෙතෙන්දි මේ කියන ඊට පස්සේ එහෙම හිතුණ මේ මං ශ්‍රමණ ගෞතමයන්ගෙන් අහන්න ඕනේ එහෙම හිතනකොට මේ සිතිල්ලත් ආවා මේ බොහෝම පැරණි වයසට ගිය බොහෝම චිරරාත්‍රාඥ වෙච්ච බොහෝම පැවිදිලා බොහෝ කල් ඇත්තනුත් මට මෙහෙම කිව්වා. මෙහෙම මේ උත්තර දුන්නේ නැහැ. මට මේ ප්‍රශ්න අහනවා. ඉතින් මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ එහෙම වහන්සේ කියලා හිතුවක් දාන්න යට හිතුණා මේ ප්‍රසිද්ධ තව කෙනෙක් ඉන්නවා. එයා හැබැයි බොහෝම සමනෝහි ගෞතමෝ දහරෝ චේව ජාතිය නමෝ පබ්බජාය උපතිනුත් එයාලා බාලකෙනි. එච්චර කල් පැවිදි වෙලත් නෑ එයා. බොහොම ටික කලයි පැවිදි වෙලා තියෙන්නේ. අවුරුදු එතකොට අඩු ගන්න හතක් කියලා කියමු. මේ කට්ටිය අවුරුදු 10ක් විතර. අර කට්ටිය එහෙම නෑ අවුරුදු 60-70ක් වෙන වයසක ඇති. සත්‍යාබෝධිදී අපිටත් ඒක හිතන අපි හිතන හුඟක් මේ එහෙම වුණොත් මෙයා ළඟ සත්‍ය ඇති කියලා. ඒවා හිතෙනවා. ඉතින් සබ්බියත් අපි සබ්බිය වගේම තමයි ඒ විදිහට බැලුවා. එතකොට එයාට ආයෙත් හිතුණා මේ අහලා තියෙන ශ්‍රමණ ගෞතමයන් ගැන කවුරු කියන ඇදින් මේ අමුතු කෙනෙක් ලස්සන කෙනෙක් කියන්නේ ඒකනේ කියන්නේ බොහොම ධාරයි යවුණයි තරුණයි අවුරුදු එතකොට 35 36ක් විතර ඇතිනේ. එතකොට 36 කෙනෙක් ලක් ජනන් ගන්නනේ අවුරුදු 36ක ගුරුවරයෙක් આવත් එම අපි තන් ඔය පොඩි කෙනෙ මේ ඊපෙරද බාල වෙලා නැති ඊපෙද යන්තම් මේ සූත්‍රයක් කියලා පාලි කියන්න දන්නේ නැහැ. ඔහොම අපිත් සබියගේ මල්ලිලා තමයි. ඒ වුණාට යාට මෙහෙමත් හිතුණා. සමනෝ ගෞතමෝඛෝ ධාරෝතන උඤ්ඤාතබ්බෝ නේ පරිභූතම්. එයා අයින් කරන්න හොඳ නැහැ පහත් කළ කතා කරන්න හොඳ නැහැ ශ්‍රමණ ගෞතමයන් මේ ලප්පටි නැත්තම් තරුණ කෙනෙක් කියලා. ධාරෝපිතේ සමනෝගෝතෝ මහිද්දිකෝ හොති මහානුභාවෝ. එයා තරුණ කෙනෙක් වුණා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මහා ඉද්ධි සම්පන්න. ඉද්ධි සම්පන්න කියනකොට මේ ඔය මිරකල්ස් ද පෙන්නනවා කියන එක නෙවෙයි හොඳද? මහා ආනුභාව සම්පන්න කෙනෙක්. පුදුම කෙනෙක්. ඒ නිසා මම උන්වහන්සේ හොයාගෙන ගිහිල්ලා මේ මේ කතා කරන්න ඕනි කියලා එයාට හිතුණා. ඉතින් එතකොට අතකෝ සබ්බියෝ පරිබ්බාජකෝ යේන රාජගහන් තේන චාරිකම් පක්කා. සබ්බියේ රාජගහ නුවර දැන් ඔය මගධයේ රාජගහනඟවල රාජ්‍ය කියලා දැන් කියන්නේ ඒ පැත්තට එයා පයින් ඇවිද ඇවිද ඇවිද ගියා බොහොම දුරක් එතකොට බොහොම දුරක් බාහියාව එහෙම ඇවිල්ලා එයා ආරංචි කර කර ඉඳත් තැන් තැන් වල නතර වෙලා ගම්මාන වල පින්ඩ පාටි කරගෙන ඉතින් එයා පරිබ්‍රාජකෙක්නේ ඉතින් මහන්සි වෙලා ඉතින් ගගක් තියනවා නම් නාලා දූවිලි හොදගෙන ආයි කොහේ හරි නිදාගෙන තවල්ට ගමකින් කොයින් හරි කෑම අතිංගාගෙන පිඩිසිංගා යනවා කියන්නේ ඒවා කරලා එහෙම එහෙම එහෙම ගිහිල්ලා රාජ්‍ය නගරේ අර වේලුවන් කලන්දක නිවාපේට මේ ගියා. එහෙම ගිහිල්ලා තථාගතයන් වහන්සේ හමු වුණා. කොහොමහරිදින් ඉන්දති එකපාරට හම් වෙන්නත් බැහැනේ. නමුත් හමු වුණා. හමු වෙලා බුදුහාන් ළඟට ගිහිල්ලා මේ ඒ අවස්ථාව ලැබුණාම උන්වහන්සේගේ ඒ හමුවීමට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේයන් එක්ක සතුටු සාමිජී කතා කළා. ආගියේ තොරතුරු කතා කරනවා කියන්නේ මම සබියේ මම මට මේ ප්‍රශ්න අහන්න ලැබුණ මේ වගේ ඒව කියන්න නැති විතරම එහෙම මේ ඒවා අහලා සතුටු සාමිජී කතා කළා. මේ සුදු කිචාරලව එයා පැත්තකින් වාරුණා. පැන්දෙහෙම නැහැ. එයා අහලා ගාතාව කිව්වා. කංකී වේචි කිච්චි ආගමං. මම සැක. මට ගොක් සැක මුසු තැන් තියෙනවා. මෙයා තේරෙන්නේ නැහැ මට. ඒක කොහොමද මේක කොහොමද කියලා තේරෙන්නේ නැහැ. පඤ්ඤේ පුඤ්ඤිතං පුච්චිතං අභිඛංකමානෝ. මං ආවේ ඒකට ප්‍රශ්නෙට පිළිතුරක් බලාපොරොත්තු වෙන හොඳින්ම බලාපොරොත්තු වාදයකට නෙවෙයි වාදේ ප්‍රභවති වෛරං කියලා ඉන්දියාවේ තියෙන කතාව වාද කරන්න වෛරය තමයි මේ දලු දාන්නේ පැටව දාන්නේ කියලා. ඒ නිසා මේ වාදයක් නෙවෙයි මේක ප්‍රශ්නෙට උත්තර බලාපොරොත්තු වෙන. තේ සන්තකරෝ බවාහි පඤ්ඤේමේ පුත්තු භාග්‍යතුන් වහන්සේ එතන ගෞතමයන් වහන්සේ මේ ප්‍රශ්න වලට කෙලවරක් මට කියලා දෙන්න. මට ප්‍රශ්න දැන් වැඩි වෙලා තියෙන්නේ මට කෙලවරක් කියලා දෙන්න. අනුපුබ්බං අනුධම්මං ව්‍යාකරෝ හිමේ ක්‍රමානුකූලව එකින් එකට මේ ධර්මය මට කියලා දෙන්න කියලා කිව්වා. එතකොට බුදුහාන් කිය දුරතෝ ආගතෝ සිසබ්බියේ. බොහෝම දුරින් ඉඳලා ආවි. පඤ්ඤේ පුච්චිතුං අභිකංකමානු ඒ බුද්ධහාමුදුරන්ට එක හංගන්න බෑ. අර බුද්ධානාම සාතේයන ආර්ය ආරාධේතු නසක්කා කියලා අපි ඉගෙන ගන්නද? කපටිකමෙන් බුදුවරු තමන්ගේ හදවතත් කපටිකමෙන් රවටන්න බෑනේ. ඒ වගේම බුදුවර රවටන්න බෑ. ඉතින් බුද්ධාන්තයක තේරුණා. ඒ නිසා ඔය බොහෝම දුරින්දලාවේ ඕනෑම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අහන්න ඒකේ කෙලවරක් මම ඔයාලට කියලා දෙන්නම්. පුච්චමන් සබිය පඤ්ඤං යං කිංචි මනසිච්චති. ඔයාගේ හිතේ මොනහරි ප්‍රශ්නයක් තියෙනවනේ ඒක අහන්න තස්ස තස්සේ පඤ්ඤාසේ අහං අන්දං කරෝමිතේ. මම ඔයා ඒ හැම ප්‍රශ්නයකටම කෙලවරක් ඔයාට පෙන්වලා දෙන්නම්. ඒක හොඳ දේවල්. ඒකේ කෙලවරකට තියෙනවා ඒක ආය ප්‍රශ්න නොනගින්ට හැබැයි අපි දැනගන්න ඕන ප්‍රශ්නේ ආයෙත් ඔයා එහෙම කිව්වට මෙයා මෙහෙමයි කියන එක නෙවෙයි. ධර්මයට අනුරූපව අර තැන් තැන් වල වලවල් හරන්නේ නැතුව තමන් තුළමින් හොයාගෙන තමන්ගේම ආත්ම භාවමික හොයන තමන්ගේම පංච උපාදානස්කන්ධෙන් හොයාගෙන තමන්ගේම සංඥාබින් සංඛාරයෙන් මේක හොයාගෙන යන්නට. අතකෝ සබ්භ්‍යස්ස පරිබ්බාධිකස්සේ තදෝසි අච්චරියන් වත බුවබ්බු තංවතු බයට හරිම සතුටි. මං කොච්චර තැන් තැන් වල ඇවිද්දත් මට ප්‍රශ්නේ අහන්නවත් වෙලාවක් හම්බුන්නේ අවසරයක් හම්බුන්නේ. ඒ අහනකොටම අපි කියන්නේ ඒක කැපිල් දා කපලා දා. මෙයා බොහෝම සතුටුන ශ්‍රමණයන් වහන්සේ මේ ගෞතමයන් වහන්සේ මට මේකෙත් ඉඩ සලසලා දුන්න ප්‍රශ්න අහන්න. අත්තමනෝ පමුදිතු උදග්ගෝ පීති සෝමනස ජාතෝ භගවන්තං පඤ්ඤං අපුංචි. ඒ සතුටෙන් එයා ප්‍රශ්නේ අපි ප්‍රශ්න කීපයක් කතා කරලා ඊට පස්සේ ධර්ම සාකච්ඡා කරමු. උවමනාව සිටින් කිං පත්තින මාහු බික්කුණා කොහොම මාර්ගයට පිළිපම් මොකක් මොන තත්වයට පත්වෙච්ච එක්කෙනාද භික්ෂුවක් කියලා කියන්නේ. සෝරතං කේන කතංච දන්තමාහු, කෙනෙක් සෞම්‍යයි කියලා කියන්න පුළුවන් එන්නේ කොහොමුණොත්ද? සෝරතං කියලා කිව්වේ සුරත භාවය කියලා කියන්නේ අපි දැන් දන් වචන කියන ජෙන්ටල් කෙනෙක්. කතංච දන්තමාහු තමන් දාට පත් වෙන්නේ කොහොමද? තේම් කෙනෙක් වෙන්නේ කොහොමද? බුද්ධෝ කතම් බුද්ධෝති කතම් පෞච්චති, කොහොම එකනාටද අවබෝධාත්මක පුජ්‍යලයා කියලා කියන්නේ? අවදි වෙච්ච පුජ්‍යලයා කියලා කියන්නේ බුද්ධ භාවයට පත් වෙච්ච එකනා කියලා කියන්නේ කොහොමද? පුට්ටෝ මේ භගවා භ්‍යාකරෝහි භාග්‍යතුන් වහන්සේ. එතෙන් දැන් සාමාන්‍යයෙන් භගවාන් කියලා කියන්නේ භගවාන් බුද්ධ කියලා ඒ කාලේ කී සමන ගෞතමයන් කියලා සමහර කිව්වා. ඉතින් ඒ අයව මට කියලා දෙන්න මේක එහෙමයි කියලා. ඔන්න හොඳදී ආය අමතක කරන් මේක 34 40 සැරයක් අපි නිරන්තරයෙන් භාවිතා කරපු දෙයක් මේක. පජ්ජේන කතේන අත්තනා පරිනිබ්බානගතෝ විසින්න කංකු. තමම්ම කපාගත්ත මාර්ගෙන්. ඒ කියන්නේ මේව අහන්න එපා කියලා නෙවෙයි. මේ ඔළුවට දාගන්න එපා, මේක හදවතට යන්න ඕන. සමාවෙන්න එහෙම කිව්වට මේක තරම් කිව්වහම යන්නේ මොලේ ශෛලවලට පමණයි. එතන යර දැනුමට පමණයි යන්නේ. දැනුමෙන් තොරව මේක වින්දන එකට හසු කරගන්න. පජ්ජේන කතේන අත්තන තමන් විසින් තමන්ටම කපාගත් ආර්ය අෂ්ටාංග මාර්ගයට කොට. ඒ කියන්නේ තමන් මේක යවෙන්න ඕන. පජ්ජේන කතේන අත්තන, එතකොට එක එක්කෙනාට එක එක විදිහට මේ මාර්ගය සැලසෙන්නේ. හැබැයි කවුරුත් යන්න ඕනේ මේ මාර්ගේ. ඒයින් කියන්න බෑ ඔයා ඕකේ නෙමෙයි මං යන්නේ මෙහෙමයි කියලා නෙවෙයි. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගය වෙන්න ඕන. අනිත්‍ය දුක්ඛ අනාත්ත තමන් තුළින් විවර වෙන විදිහට දකින්න වෙනවා. පරිනිබ්බාන ගතු නිවුම සඳහා තමන් වෙතට පැමිණිච්ච කෙන. විතින්න කංකු, ඒක කොහොමද මේක කොහොමද කියන එක දැන් පහු කරගෙන ගිහිල්ලා. ආයි ඒක කොහොමද මේ ගාලට පනිනවද, ඒ ගාලට පනිනවද, අරත් පනිනවද, මේ අතර පනිනවද, අරකට යනවද, මේකට යනවද කියන එක දැන් ඉවරයි. විතින්න කංකු, ඒක දැන් තරණය කළාම ආරයි. විභවංච භවංච විප්පාහාය, මේක එහෙම වෙන්න බෑ, මේකෙන් දෙයක් නෑ බැලුවාම කියලා විභවයකට යනවා. අර අර අපි දන්න අර පටිච්ච විනීතා කියලා කිව්වේ ඒකට එන්නේ. ඒ නිසා මේකේ තියෙන මස්මින් සතිදං හෝති කියන ඒ සාපේක්ෂත ඒ සංසාරික රීති තේරෙන්නේ නැති වුණාම. භවංච විභවංච විභවංච භවංච විප්පහාය, එක්ක මට තවත් වෙන්න ඕන, තවත් විශේෂ කෙනෙක් හිටින්න මට හිතත් වෙන්න ඕන, අනිද්දත් වෙන්න ඕන, ඊළඟ ආත්මෙත් වෙන්න ඕන, මේ ගුලිය ඇතුලේ තියෙන මොනවාරි ශක්තියක් කරන තවතැනකට යන්න ඕන, ගිහිල්ලා මේ ආත්ම විදින්ට බැරි දේවල් නිදින්න ඕන, ආරයට වඩා මට මෙහෙම වෙන්න ඕන කිය කිය අපිට තියෙන මේ ඇතුලේ ගැඹුරු මානසික සැලසුම් තියෙන ඒක අයින් වෙලා ගිහිපු එක්කෙනා බුසිතවා කීන පුනබ්බවු, එතකොට ඔය මාර්ගයේ හීන් සීදුවේ තමන් වෙතටම ලං කරගත් එක්කෙනා කීන පුනබ්බව. ආයෙ වෙන්න ඕන කියලා එයාට සැලස්මක් නැහැ. මම කියන එකනා තවත් පවත්වන්න ඕන, තවරු 10ක් තවරු ආත්ම භව 7ක් පවත්වන්න ඕන, එහෙම කතාවක් ඉන්නේ. අන්න එක්කෙනා තමයි බික්කු කියලා කියන්නේ. ඒ ටික තව තියෙන ප්‍රශ්න, තව එකක් දෙකක් කතා කරමු. මෙතින් අපි නැත්තම් ධර්ම කාරණා ගැන කතා කරමු. බුදු සරණයි. හොඳයි, එහෙනම් අපි සාකච්ඡාවට ඉදිරිපත් වෙමු. දරුවත මහත්මයා. ඔව්, සත්‍යතුමානි, මේ පළමු ප්‍රශ්නේ කැටියට මට ඉදිරිපත් කරන්න හිතුනේ, දැන් මෙතෙන්දී පරිනිබ්බානගතෝ කියන දෙවෙනි පදේ මේ ක්ලේශ පරිනිර්වාණයට ගිය කියලා වගේ, දැන් වික්කු ගැන කියනකොට මේ ක්ලේශ පරිනිර්වාණයට ගිය කියලා තියෙනවා මේ අපි දකපු පොතේ. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මේ භික්කුව කියලා කියන්නේ ක්ලේශ පරිනිර්වාණය කරපු කියන අර්ථයෙන්ද තියෙන්නේ? ඒ වගේම අර කියන පුනබ්බෝ කියනකොට එහෙම මේ ශීන වූ පුනර්භව ඇති කියලා කියලා කියන්නේ මේ මවතේ ඉන්නා කෙනාද, එහෙම නැත්නම් මේ භවතේ ඉඳලා ඒ පරිපූර්ණ ශේෂයන් සම්පූර්ණයෙන්ම පරිනිර්වාණයට ගිය කියන අර්ථේ කොහොමද තේරුම් ගන්න සත්‍යතුමාණන් එක? එතෙන්දී දැන් අපි මේ සූත්‍රයට පමණයි දැන් මේකේ සමස්තයක් හැටියට හෙළබසින් කතා කරන සංස්කෘතිමය අංගයන් පසු කරගෙන යන්න ඕනේ. මේකේ කියන්නේ සභ්‍යයට. සභ්‍ය පරිබ්බාජකිට කොට එහාට උනුනේ දැන් එයා තමයි ඇහුවේ මේ දැන් අර දේවතාවි කියලා දුන්න ප්‍රශ්නනේ. එතකොට එයා ප්‍රශ්නෙට බුදුහාර උත්තරේ සපයනවා. මොන තත්වයකට පත්වෙච්ච එක්කෙනාද භික්ෂු කියලා කියන්නේ? ඒතකොට භික්ෂු කියලා කියනකොට දැන් අපට මතක් වෙන දේ නෙවෙයි මෙතන වෙන්න ඕනේ. මුළු හිසේ ඊට පස්සේ කඩකපු සිවුර පාත්‍රයේ අෂ්ටපරිස්කාරය කියලා දැන් අපේ මේ ශාසන මේ බුද්ධ ශාසනය දැන් අපි පවතින තේරවාද ශාසනය තුළ තියෙන අටපිරිකර, දොළොස් පිරිකර, දාස පිරිකර හදාගෙන තියෙන පව කාලේ ඒවා සහිතව මේ එක්තරා පන්සලක සංස්කෘතිමය සංකේ සංදිස්ථානයක් වෙන පන්සලක ඉන්න, එහෙම තාරණ්‍ය ගත වෙලා ඉන්න, එහෙම හරි කොහොම හරි ඒ අර ඒ ශ්‍රමණ කියන කොට තමයි අයිති වෙන්න එපා. ඒකටම ඉන්නපාද. දැන් එතකොට අපි හිතමු දැන් අඤ්ඤකොණ්ඩඤ්ඤ හාමුදුරුව එහෙම ඒක තෙන්න කලින් ඒ ඇත්තෝ බික්කු තත්ත්වයට ගිහිල්ලාම අර ඒක තමයි සංවිධාන තථාගතයන් වහන්සේ ඇති කලේ බික්කු සංවිධානයේ සත්‍ය අවබෝධය සඳහා යන ඇත්තෝ. එතකොට මෙතෙන්දී ඒ ඇත්තෝ මේ හුස්ම ගන්න පරිනිබ්බාණගතෝ කියන දැන් කීවේ කෙලෙස් පරිනිර්වාණය කියලා. ඒක එහෙමම තමයි. ඒ කියන්නේ ඒ බික්කු කියන වචෙන්ට හුඟා තියෙන අදහස්. ඒ කියන්නේ අට කතා බැලුවොත් බික්කු කියන එක වෙන විදිහකට තීරණය කරනවා. ඒව එන්නේ අර මුළු තියෙන ඔක්කොම අරගෙන අපි ඩෙෆිනිෂන් දෙනවා කියන එක. මේ ඒකට අර්ථකථන සපයන විදිහට කියලා. ඒතුර මම මෙතෙන්දි කියන්නේ සබ්බියට බුදුහාම කියන්නේ ඒ නිබ්බාන පරිනිබ්බාන ගතු පරිනිර්වාණයට පත්වෙච්ච එකනට ඒ කියන්නේ මේ එයා සම්පූර්ණ අර ක්ෂීණාශ්‍රය වෙච්ච එකනට මේ වෙලාවේ එයා හුස්ම ගන්නවා, එයා කෑම කනවා, එයා විදිනවා, එයා හිනහ වෙනවා, කතා බහ කරනවා, නිදා ගන්නවා. නමුත් පරිනිබ්බානගත එයා එයාට භව විභවයි කියන එක දැන් මේකේ මුකුත් නැහැ, මේකේ තියෙනම නැහැ කියලා කියන්නේ නැහැ. මොකද හේතුඵල තියෙනවා නම් යනවා. එයා දන්නවා දැන් මේක තිබිච්ච නිසා මේ කාවේ කියලා. ඒ නිසා භවයේ විභවංච භවංච විප්පහාය. ඒ දෙකම අයින් කරලා ඉදිරියේ පිළිබඳ අර දුර සංඥාස් වෙන්නේ ඒක කියන පුනබ්භවයි. මේක තව තැනකට ගන්න එපා බික්කු කියන්නේ. මගේ මේ පිළිතුර අවසාන පිළිතුරක් නෙවෙන්නේ ඒකයි. මෙතෙන්දී ගත්ත සබ්බියට දුන්න පිළිතුර එතයාට දුන්න පිළිතුර හැටියට අපි ගන්නට ඕන. දැන් තව තැන්වල බික්කු කියන එක උන්වහන්සේ දැන් අර ධම්මපදයේ ගියොත් එහෙම තව වෙන විදිහකට ඒව දන්න ඔය ජයන්ත මහත්මයා මේ කරුණ පිළිබඳ බොහොම දන්නවා ඇති. අපි එතුමාටත් ක්‍රමානුකූලව යමු. මං මට ඒ ගැන කියන්න තියෙන්නේ ඒ ටික. මේ සබ්බියට බුදුහාම කිව්වෙ මෙන්න මේ ටික. පරිනිබ්බානගත බීත්තින්න කංක කීන පුනබ්භවෙච්ච එක්කෙනා අන්න එහෙම එක්කෙනා තමයි බික්කු කියන්නේ කියලා. දැන් මතක තියෙන්න ඕන අර දේවතාවි දුන්න ප්‍රශ්න ටික යතන් තැන් වල ගිහිල්ලා ඇහුවා. දැන් ඒ ඥාති සාලෝහිත්තේ වේතාමියේ ඒ අනුව තමයි මෙයා තැන් තැන් වල ගිහිල්ලා අහලා අන්තිමේදී බුදුහාමරගෙන් ඒක හැබැයි බුදුහාරු දැනගත්තා එයාට කියන්න ඕනේ මොකද්ද කියලා. තුනුරංගිසර තුනුරංගිසර නැසතිතුමානි ජයන්ත මහත්මයා මේ ඔබතුමා මම ඒක මේ තව පැහැදිලි කර ගන්න කැමති හැමනම් කල්යන මිත්‍රයොත් එකතු කරගෙන එතකොට මේ සත්‍යතුමා කිව්වා වගේම අපිට බික්කු කියන පදේ නොඑක් විදියට විවරණය වෙනවා මේ ඒ වගේම සත්‍යතුමා පැහැදිලි කළ විදියට අපි අර කාපාට සිරුරක් ඇදගෙන කොණ්ඩේ ගූගාගෙන ඉන්න ඒ බික්කු කියන ඒ මතයෙන් අපි දැන් ඔබට ගිහිල්ලා කියලා අපි හිතමු අපි ඉතලා සමහරලාට මේ මමතේ ගමන් කරන්නා වූ සත්‍ය අවබෝධ කර ගන්න උනන්දුවක් ඇතිව ගමන් කරන්නා වූ අය කොටිම අපි බික්කු කියලා කියන මට්ටමට අදහස් ඇවිල්ලා තියෙනවා ඒ ප්‍රකාශ වෙන දවසවලුත් තියෙනවා. එතකොට නමුත් මෙතෙන්දි මේ පැහැදිලි කරන්න මේ සත්‍යතුමාම දැන් පැහැදිලි කරන විදිහට මම තාමන්තරු කරත්තේ වැඩි මගේ තේරුම් ගැනීම වැඩි දෙන්න නිවැරදි කරන්න ඉතින්. ඒ කියන්නේ මෙතෙන්දි මේ ක්ලේශයන් පරිනිර්වාණය කර සීනෝ පුනර්භව ඇති වෙච්ච අවස්ථාවේදී බික්කු කියන විදිහට තමයි මෙතෙන්දි කිව්වේ. ඒ කියන්නේ මාවතේ ගිහින් මාවතේ ඒ ප්‍රතිඵලයකට ලැබුපු කෙනෙක් කියන අර්ථයෙන් ගත්තේ. යන්ත මාත්‍යක ඉතින් ඒක න මේ පැහැදිලි කිරීමක් කරනවාද? සෙල්ලන්ට යොමු කර ගන්න තේරුම් ගන්න. සමාවෙන්න මම පොඩ්ඩක් බාධා කරන්නද? ජාන්ත මහත්මයාට යන්න කලින් හැබැයි මෙතෙන්දී අපි ඒ බික්කු කියන එක ධර්මානුකූල තෝරනවා යන්නේ අදහස් කරන්න තව කෙනෙක් එහෙම නෙවෙයි කියන අදහසට. එහෙමකන් නෙවෙයි මෙතෙන් තියෙන්නේ. මේ විෂය පිළිබඳ කරුණු දැනගන්නවා විතරයි. එයා ඊට පස්සේ මං කියන එක තේරෙනව නේද? නෝ අපි එතකොට ඒ දැන් අපි පාඩකයන් මතනම දීලා තියෙන අර්ථකථනනුත් ඒවා එහෙමමයි ඒ කොන්ටෙක්ස් එකේ විදියට නවත් මෙතෙන්ද කියලා තියෙන්නේ මේ දේ කියන දේ අපි තේරුම් ගමු ඒකනේ. ඔව් ඒකයි මං කියන්නේ නැත්තම් භික්ෂු භාවයට අවහිරයක් හෝ ඒකේ අවතක්සේරු කිරීමක් සාම්ප්‍රදායික බට් ඔව් එහෙම එකක් නෙවෙයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. එහෙමයි එහෙමයි. හරි. හරි. දැන් තමයි අවසර සතුටු වෙන්නේ. මාත් බික්කු කියන එක අපේ අටුව වල සඳහන් වෙනවා එක ආකාරයකින් මට මතක් වෙනවා චින්න බින්න පටදාරේති බික්ති බික්කු කියලා. ඒ කියන්නේ මේ කැඩුණු බින්දුණු චීවර අඳින රෙදි අඳින කියන අර්ථයෙන් බික්කු කියනවා. ඊට පස්සේ පින්ඩ පාතේ යැපෙන නිසා අනුන් දෙන දෙයින් යැපෙන නිසා බික්ඛු ආදී වශයෙන් නොඑක ආකාරවලට ඒ භික්ෂුව කියන වචනය මේ අර්ථ දක්වලා තියෙනවා. නමුත් දැන් මෙතන සත්‍යතුමා පෙන්වුවා වගේ මේ කෙලින්ම මේ සබිය පරිබ්‍රාජිකය ආපු ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරු ඊට වඩා වෙනත් තලයකින් දෙන පිළිතුරක් කියලා හිතෙනවා. මේ විශේෂයෙන්ම කීනාශ්‍රව ඒ වගේම ඉතරය කළ යුතු දේ කරපු අර්ථයෙන් ඒ කියන්නේ ඇත්තටම අධිගමලාභී කියන්නේ වක්‍රාට මට මෙතන හේතුනේ ඇත්තටම මේ රහත් භාවයටම පත් වූ කියලා කෙනෙකුට හැටියට තමයි මෙතන බික්කු කියන්නේ කියලා මේ සූත්‍රයේ කියවගෙන යනකොට ඇත්තටම මේ අහන ප්‍රශ්න වැලක්ම අහනවා. ඉතින් ඒ ප්‍රශ්න වැලම අහනකොට තේරෙනවා අපි හිතාගෙන ඉන්න සත්‍යර වඩා ගොඩක් වෙනස් විදිහේ පිළිතුරු තමයි බුදුජානන් වහන්සේ මේ සබේ පරිප්‍රාජිකයට දීලා තියෙන්නේ කියලා. ඉතින් ඒ ටික තමයි දැන් කියන්න තියෙන්නේ අපිට අර කිව්වා වගේ මෙතෙන්දි ගන්න වෙන්නේ මේ සබේ පරිප්‍රාජිකයට දීපු විස්තරය කියලා තමයි ගන්න වෙන්නේ. ඒක තමයි මම දැන් අපිට නැවත වරක් කර අනිත් දේවල් එක්ක මේ ගැටීමක් ඇති නොවෙන්න කියලා හිතෙනවා. අතිරුවන් සන්නයි දවස් මාසෙ. ඔතේලුවන් සන්නයි සමාන ජාතිවාද සබ්ජෙක්ට් මේ વિષය හුඟක්ම මේ කියන්නේ මේ ගෝචර වෙන ඉඳා මේ මම පණිනා මම උතුමාට කෝඩින් කරන්න කිව්වා. ඒ නිසා අපි ඇත්තම කියනවා සත්‍යත්වයට යොමු වෙලා ඉතුරු ටිකට යමු ජාතිවාද මහත්තයා. මොකද මේ කොටසේ කියවිච්ච දේ අපි සාකච්ඡා වුණා මේ වෙනකොට අපි තුන් දෙනා අතරින්. ඒ නිසා අපි ඉතුරු කොටස ගියොත් මම හිතන්නේ අපිට ප්‍රයෝජනවත් වෙනවා සත්‍යත්වයනේ අනිත් අයට වෙන පෙර තේරුවන් සන්නයි. ඔව් හොඳයි. සම්මා සම්බුද්ධ සරණයි. ඔව් දන්ජාන්ත මහත්මයා ඒ බික්කු වචනේට අපිට අවශ්‍ය දේ දුන්නා. එතකොට අපි ඒකේ අර්ථකථනය අපි දන්නවා. දැන් මතකෙ තියෙනවද අපිට කෙටියෙන් අපිට තේරුම් ගන්නට කතා කරුත් එහෙම බුදුහාමුදුරුවෝ මාරේ පංචවග්ගයේ ඒ භික්ෂුන් හම්බෙන්න ගියා කියලා කියන්නේ. එතකොට ඒත්තු පංචවග්ගය භික්ඛු එතකොටත් ඒකත් තාම භික්ෂු කියලා ඇවිල්ලා නැහැ බුදුහාඳුරෝ. ඒත්තුන්ට භික්ඛවේ කියලා තමා කිව්වේ. පටන් ගන්නත් කලේ ඒකත් අපි හිතමු දැන් ඒත්තු බුදුහාඳුර ආවසෝ කියලා කියලා. එතකොට බුදුහාම කිව්වේ මා භික්ඛවේ තථාගතයන් නාමේන චාවසු වන් සමුදාචරත භික්ෂුවරුනි තථාගතයන්ට නමින් හරි මිත්‍රා කියලා හරි කතා කරන්න එපා කියලා කිව්වා. ඒ ඇත්තන්ට බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළේ භික්ඛවේ කියලා. ඒකත් මතක තියන්න. මෙයා දැනුම සඳහා හොඳ කාරණා අපිට. හොඳයි. එච්චරයි. ඊට පස්සේ වැදගත්ම දේ එතකොට අර පජ්ජේන කතේ නර්තන. ඒ දැන් අපි අර බික්කු වචනෙට විග්‍රහය හොයාගෙන ගියා වගේ මේකත් වැදගත්. තමන්ට තමන් පාර කැපෙනවා මේ යනකොට. තමන්ට පාර පේන්න පටන් ගන්නවා. ඒ පාර පේන්න පටන් ගත්තාම එතෙන්දි තමාර ගුරුවරයෙක් ඕනෙන්නේ මේක හරිද වැරදිද තීරණය කරන්න. හැබැයි කවුරුනෝ මේ අර අහවලා මෙහෙම කිව්වා ඒකද මං යන්නේ කියන එක තේරුම නෙවෙයි. Taman බලාගෙන ඉන්නකොට මේක තේරෙනවා. සමහරට ශරීරය ගැන තේරෙන්නේ. සමහරවට විඥානය ගැන තේරෙන්නේ. එතකොට උන් කල්යාණ මිත්‍රෙක් ඕන වෙනවා. ඒ නිසා තමයි අර Tamanට ආදරය කරන්න පුළුවන් ආත්ම නිවේදනය කරන්න පුළුවන් මිත්‍ර සීලී මාස්ටර් කෙනෙක් ඕන වෙන්නේ. එහෙම කෙනෙක් ඕන වෙනවා එතකොට. එතකොට පජ්ජේන කතේ නර්තන. තමන්ම තමන් මේ පාර කපා ගන්න. කොච්චර ඇහුවත් කොයි කවුරු මොන කර්මස්ථානේ දුන්නත් තමන්මයි මේක කපාගෙන යන්න වෙන්නේ. ඊට පස්සේ අහන ප්‍රශ්නෙට ඊට පසු උන්වහන්සේ ඊළඟ එකට කියන එක තමයි සබ්බත් උපේක්ෂකෝ සතිම. හැම තැනදීම සතිය තියෙනවා උපේක්ෂකෝ. දෙපැත්තට යන්නේ නැතුව, ඒ කියන්නේ කැමැත්ත අකමැත්ත කියන දෙයට, සොම්නසට හෝ දොම්නසට, අවිජ්ජාවට හෝ දෝමනසට යන්නේ නැතිව උපේක්ෂකෝ ඉන්න පුළුවන් යාක. උපේක්ෂකෝ කියලා කියන්නේ ඉන්ඩිෆරන්ස් නෙවෙයි, කොන්දේට මතකේ තියෙනවා. ඒක තියෙන්නේ මට මේක තියෙන හැටි දකින්න පුළුවන්. එච්චර. නසෝ හිංසති කංචි සබ්බ ලෝකේ. ඔන්න හොඳ දේවල්. කිසි කෙනෙකුට හිංසා කරන්න. එතනින් තමයි පටන් ගන්න ඕනේ. වචනෙන් හිංසා කරන්නෙත් නෑ. ඒකෙන් රිදවන්නේ නෑ. අපිට එහෙම රිදවන්න හිතෙනවා. අපි වචනෙන් සමහරට අනින්වනිත් අයට. ඔළුවට තොකුවනින් නැ අතින් ගහන්නේ නැ අපි ළඟ තුවක්කු කඩු කිනිසි නැ නමුත් අපි රිදවනානෙත් ඇට එක්ක චාරියාවෙන් රිදවනවා සමහර නිහඬතාවෙන් රිදවනවා ඒව අපි අප කියන්නේ කතා කරන්න ඔහුටමයි කියන්නේ ඒ නහින්සති කිංචි සබ්බ ලෝකේ කිසි වෙකුත් කාටවත් සිදුවන්න දරුවන් වෙන්න පුළුවන් ස්වාම පුරුෂයා වෙන්න පුළුවන් පිරිඳ වෙන්න පුළුවන් භික්ෂුව වෙන්න පුළුවන් මිත්‍රයා වෙන්න පුළුවන් ඒ කාර්යාලීන කලීග්ස්ලා වෙන්න පුළුවන් ස්ටාෆ් එකේ මෙම්බර්ස්ලා වෙන්න පුළුවන් ෆැකල්ටි මෙම්බර්ස්ලා වෙන්න පුළුවන් ශිෂ්‍යෝ ශිෂ්‍යාවන් වෙන්න පුළුවන් බැංකුවේ ටෙලර්ස්ලා වෙන්න පුළුවන් පස්සේකේ ඩ්‍රයිවර් වෙන්න පුළුවන් ටැක්සි රියදුරා වෙන්න පුළුවන් පොලිස් කාර් වෙන්න පුළුවන් දේශපාලකයා වෙන්න පුළුවන් ඒ ඔන්න තෙන්දි තමාර අර මෙත්සිතයි කරුණා එන්ද තියෙන තැන අර ලංකාවේ ඔකට පාලියෙන් හරලා තියෙන මස්මින් විහාරි මස්මින් ගෝචර ගාම ඔහොම කියලා ඔක්කොම ඉස්සර ජනා සීමට්ටකද පාලකයෝයි සීමට්ටක දේවතයි කියලා ඒවට ඩිංගෙ ඩිංගෙ මහග්ගත කරන්න ඕන එකයි හදවත ලොකු කරන්න ඕන කාටත් පදිංචි වෙන්න පුළුවන් මගේ හදවත විශාලයි ඕන කෙනෙකුට රෙන්ට් කරන්න කාමරයක් තියෙනවා ඕනම කෙනෙකුට රෙන්ට් කරන්න තැනක් තියෙනවා ඉතින් යාට ඒ රෙන්ට් එකට ගෙවෙන විදිය තමයි හම්බෙන්නේ ආධ්‍යාත්මික මුදලට ඒ වගේ දෙයක් වෙන්න තුනයි නසෝ හිංසති කංචි සබ්බ ලෝකේ තින්නෝ සමනෝ අනාවිලෝ. එයා ඒ කාට හරි හිංසා පීඩා කරන්නෙත් නෑ. එයා එහා පැත්තට ගිහිල්ලා ඉන්නේ තරංගකාරී බව මගහරලා ගිහිල්ලා. ඒ වගේම එයාට අනාවිලෝක ස්ට්‍රෙස් එකක් නෑ, අවුලක් නෑ, දුකක් නෑ. මේක හරි ප්‍රශ්නේ කියලා එහෙම එකක් ඉන්නේ නෑ යාට. දුක තියෙනවා. ඒක තියෙන දේ දැක ගන්න. ඒ දුක නිසා මට එහාට යන්න බෑ. මගේ පපුව හොඳ නෑ, ඒ නිසා මට ඉස්සරහට. මගේ පෙනහළු හොඳ නෑ, මට මගේ ශ්වසන පද්ධතිය හොඳ නෑ, මගේ මුත්‍රපල පද්ධතිය හොඳ නෑ, ඒ නිසා මට එහාට යන්න බෑ. ඒ වගේ අපිට එනවා. මට ප්‍රශ්න තියෙනවා. මගේ මෝගේජ් ප්‍රශ්න තියෙනවා. ඉන්න පුළුවන්. එහෙම නැත්තම් ටියුෂන් ෆීස් තියෙන්න වෙන්න පුළුවන් ඒ ඉන්න රටවල් වල හැටියට. දැන් ණයගිව ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම ඒක ඒ ડિස්ට්‍රික්ට් එක පවු කරගෙන යන්න පුළුවන් මේ ධර්මයක් තියෙන. ඒකයි බුදුහාම දේශනා කරන්නේ. උස්සදා යස්සන සම්ති. එයාට නැහැ ඒ උස්සදා කියන වචනේ නේද? එයාට අපි හිතමු ලංකාවේ පාවිච්චි කරන භාෂාව ඒක ඉච්චර පොලයිට් නැද්ද දන්න? අර ලොකුකම් කියලා කියන්නේ ඒව එන්නේ නැහැ. Taman ඉහළ තැන්වල තියෙන්නේ නැහැ. මේ වැනිටි කියලා කියන්නේ ඒ නිකන් කිසිම වැදගම්මකට නැහැ, ඇතුලේ මුකුත් නැහැ, නමුත් පෙනෙන් තරිනවා. ඒ පෙන්නන ගතිය නතර වෙනවා. අන්න හරි, පෙන්නන ගතිය නතර වෙලා යනවා. අනිත් පැත්ත අපි පෙන්නන්නේ ඒක නතර වෙනවා. අන්න එහෙම එක්කනාල තමයි සෝරතයි කියලා කියන්නේ. සෝරත කියන්නේ ජෙන්ටල් කියන එක ඇත්තේ. සුරත භාවී කියන්නේ ඒකයි. ප්‍රියමනාපයි. ප්‍රියමනාපයි කියන්නේ ලස්සන මේකප් කරලා නෙවෙයි. සමහර ඒ මාර්ගය නැතු දැක්කම අපිට තේරෙනවා. දැන් අර සාරිපුත්ත මේ කවුද උපතිස්ස පරිබ්‍රාජක? දැන් මේ සබිය වගේමනේ පරිබ්‍රාජක. සත්‍ය ගවේෂණයට ජීවිතේ කැප කරපු එකනවා. අස්සජි හාමුදුරු දැක්ක ගම දැන් එයා උන්තරන් දකින්න සංජය ළඟගෙන හිටියේ. ඉතින් කොහොම මම සත්‍ය අවබෝධය සඳහා අවංක උනන්දු වෙන මේ භාවනා කරන ධ්‍යාන ලැබපු කෙනා නමුත් අර අස්සජි හාමුදුරු දැක්ක ගමන් උපතිස්ස ඒ ඇත්තට පරිබ්‍රාජකට හිතනවා මෙයාලගේ මොන හරි පණිවිඩයක් තියෙනවා කියලා. ඒ නිසා යා අන්න තින්දි බාන්න එතෙන්දිත් පොලයිට් යා කෑම් දැන් පින්දපාත යනින්ද බාධා කිරේ නේ. දීන් සීරේ පින්ද පාද වල දෙනකම් පැත්තකින් ඉඳලා ඇහුවා. අන්න ඒ වගේ ඒ ඒ එක තමයි ඒ ඒ බව එන්නේ ඒ විදිහට. ඒ ජෙන්ටල් කම එනවා යාට. ඒක තමයි සෝරති කියන්නේ. සුරත භාවි ප්‍රේමනාප කිවි එක. එතකොට සබ්බත් උපේක්ෂකෝ සතිමා. උපේක්ෂාව හැමතැනම තියාගෙන ඉන්නවා. ඒක කරන්න බැහැ. ඒකට මොනවද කියන්නේ? අභියෝග තියෙනවා තමයි. ප්‍රශ්නයකට එනවා, බාධා තියෙනවා. නැහැ කියන එක නෙවෙයි මෙතෙන් තියෙන්නේ. නමුත් මේ මාර්ගයන්ට උනන්දු වෙ තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයට ආවහම බොහෝ දේ හැල්ල යනවා. දුක් කියන ડિස්ට්‍රස් කියන දුක කියන්නේ. නැහි සෝහිංච හිංසති කිංචි සබ්බ ලෝකේ කාටවත් කිසි කෙනෙකුටවත් එයා හිංසාවක් කරන්නේ. තින්නෝ සමනු. ඒ සමනයා යතින් නැහැ පැත්තට ගියාද අනාවිලු අවුලක් නැහැ යාට සැලැත්තිල නැහැ යා උස්සදානක් ආයතේ වචනේ පාචන අපිට තේරුම් ගන්නට විතරයි ලොකුකම් කියන ඔළුවට ඇවිල්ලා නැහැ ධම්ම ලොකුකම් හරි අපි මේ දරසකච්ඡා දින සමහර අපි හොඳයි කියලා හිතනවා අපි ධම්ම බුලට් අරගෙන අනිත් පැයට වෙඩි තියනවා ඒ ධර්ම කාරණා කියන්නේ තව කෙනෙකු පහත් කරන්න හිතලා කියලා. අන්න ඒ වගේවත් අත්තුරු දහන් වල කියලා. යස්සින්ද්‍රියානි භාවිතානි. ඒ ඉන්ද්‍රිය කියනවා භාවිතයි. ඉන්ද්‍රිය භාවිත කියනකොට කොටස් දෙකක් ගන්න පුළුවන්. මොකද මෙතෙන්දී උන්වහන්සේ කියන සබියට අජ්ජත්සංච බහිද්ධාච සබ්බ ලෝකී. ඇතුළේ ආධ්‍යාත්මික තියෙන ඒවත් බහිද්ධාච බාහිර ලෝකයක් එක්ක සම්බන්ධන ඒවත් භාවිත වෙන්න ඕනේ කියලා. අපිට අපි කියමු ඇහැ, කන, දිව, නාහය, ශරීරය, මනෝ කියලා අපිට හයක් තියෙනවනේ. උත්සාහකරන එකනටත් ඒක තියෙනවා. ඔය අහන් ඉන්න හැම මිතුරෙක්ට මිතුරියකට මේක තියෙනවා. ඒ හය තියෙනවා. ඒ වගේ එක එක අඩුපාඩු කරන් තියෙන්න පුළුවන්. කාච දාන්න පුළුවන්. ඇතුළට ලෙන්ස් තියෙන්න පුළුවන්. කන්ටැක්ට් ලෙන්ස් තියෙන්න පුළුවන්. කණ්ණාඩි දානවෙන්න පුළුවන්. මේ ඇස්වලට ඊට පස්සේ කන් ඇහෙන්න නැත්නම් ඒ ඉරේඩ්ස් තියෙන්න හියරින් ඒඩ්ස් තියෙන්න පුළුවන්. දිවට නම් අලුත් දෙයක් මොනවත් කරන්න බෑ. ඉතින් වෙන මිලිස්සර වැඩි කර ගන්නවා, ලුණු රස වැඩි කරනවා. ඒක එහෙමම තියෙනවා. නහයත් එහෙමයි. ශරීරෙ තියෙන හැම හොඳට තියෙනකන් ස්පර්ශය දැනේ. ඊට පස්සේ ඒ හැම දුර්වල ගියාම ස්පර්ශ කියනවට තනක් දෙන්නත් බෑ. ඊට පස්සේ ඒ වගේ මනෝ කියන එක තමයි ඊට පස්සේ පෙරලි කරන්නේ ඔක්කොම. මම මෙහෙම වුණාට මං අහවලා, මම මෙහෙම වුණාට මං අහවලා, මම මෙහෙම වුණාට මම මේක දන්නවා කියලා මනින්ද්‍රිය පාවිච්චි කරනවා අර අර උස්සදේ ඇති කරගන්න. ඒ නිසා ඒවා භාවිත වෙන්න ඕන. හරියට පාවිච්චි කරන්න ඕන අනුන්ට හිංසා නොවන විදියට, තමන්ට හිංසා නොවන විදියට. යසින්ද්‍යානි භාවිතානි අජත්තන්ට බහිද්ධාච සබ්බලෝක. හැම තැනදීම ඒකට මම බලන්න ඕනේ මොනවද කියලා දැනගන්න. බලන එක් යම බන්නක සිට ඇවිස්සෙනවා නම් ආශ්‍රංක මාර්ගෙන් පිට නම් පනින්නේ. මම මොනවහරි මගේ ළඟ තියෙන තෝන බ්‍රේක් එක අර කල්යන් මිත්‍රකේ සංඥාව අල්ලාගත්තු එක හොඳ බ්‍රේක් එකක් කියලා. එතන ඒ සංඥාවෙදි බ්‍රේක් ගන්න පුළුවන් කියලා. එතකොට එහෙම නැත්තම් භාවිත කරන්න ඕන අර අපි මතකද අපි පසුගිය සතියේ කියගෙන ගත්තා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. අපි වචන වලින් දන්නා එහෙත් තාම භාවිත වලට කතා කරන්න තුල සම්පූර්ණ නාමපු අභ්‍යන්තර ගුණධර්ම පහක් ගැන අපි කතා කළා. ඒවා තම අපිට මේක දකින්ට ඇහැ පාදන්නේ. ස්තන්නාදී ඩිස්ප්ලේ කරලා ඒවා පිහිදලා දානවා වගේ මේක ඒවා ඒ පහෙන් තමයි මේ නැනස පාදන්. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පහ. නිබ්බිජ්ජ ඉමංච පරංච ලෝක. මේ දැනට පාවිච්චි වෙන ලෝකයේ තියෙනවා. ඒකයි මේක ඉවරයක් නැතු යන විදිහ. ශ්‍රද්ධාවෙන් තේරුම් ගන්න හැටියට හෝ ප්‍රඥාවෙන් තේරුම් ගන්න හැවෝ තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ හරියට තේරුම් අරගන්න ඕන. ඉමංච ලෝකම් පරංච ලෝකම්. හරියට තේරුම් අරගෙන එහෙම නැත්නම් ඒක අයින් කරලා දාලා ඒකේ තේරුම් දෙකක් ගන්න පුළුවන්. එක්ක එක සම්පූර්ණ තේරුම් අරගෙන එහෙම නැත්නම් ඒක අයින් කරලා දාපු එක්කෙනා තාලංකංකති භාවිතෝ සදන්තු. එයා වෙලා වෙනකන් ඉන්න ඇත්තටයි වෙලා වෙනකන් බල ඉන්නවන් නෙවෙයි. එයාට මැරෙනවා කියලා අමුතු දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ශරීරයේ මැරෙන බව දන්නවා. ඔක්සිජන් නැති වෙලා හුස්ම නැති වෙලා ගිය වෙලාවට ඉවරයි. මේයා ඒතුවර සත්‍යජය අපි හිතු මැරෙනවා කියලා නමේට ඉතරද ඒ මැරුණට පස්සෙත් මෙහි ලෝකයේ යනවා. ඇති ටීවී තියෙනවා එදාට අනිත් අය හින්දු කියන අනිත් අය පාටි යනවා සවන සිසලස තියෙනවා අනිත් අය බත් කනවා ඒ ඔක්කෝම සිද්ධ වෙනවා. එසා ඒ නිසා ඒ සත්‍යාබෝධය කරගන්න කියන ඒ ශරීරයට ආයුබෝවන් කියනකම් එයා මේ ආයුබෝවන් කියන්න බලාගෙන ඉන්නවත් නෙවෙයි. කාලංකංකති ඊවේ එකයි. ඒන වෙලාවේ හැටියට ඒ වර්තමානයේට ඒක මූණ දෙමින් ගියා වගේම ශරීරයක් ගත්තන් ජාති කියලා එක ආවා මරණයෙන් කෙළවෙනවා කියන එක දන්නවා. අන්න ඒකයි කාලංකංකති භාවිතෝ සදාන්. එතකොට එයා ධම්මනේ වෙලා තියෙන සභ්‍යන්තරේ ඒ ඒ විදිහට ඉන්නවා. අපි අපි ඒගෙන මේ මම කතා කරනවාදී අපිටත් ඇහෙන බණ කියන්න තව ඉන්නේ නැත්තු ධර්ම කාරණා කතා කරන්න කියන්න හැමෝම සම්මා සම්බුදු සරණයි. හොඳයි සම්මා සම්බුදු සරණයි සත්‍යතුමනි. හොඳයි මන අප සාකච්ඡාවට යොමු වෙන්න පුළුවන් කල්යන් මිත්‍රයින්ට. එකටිර සත්‍යතුමනි යොමු කරන්නම් අපි අර ඉන්ද්‍රිය ගැන කියනකොට ඔබතුමා ඉන්ද්‍රියන් කොටස් දෙකකට බෙදනවා කියලා කිව්වා. එතන අජත්ත බහිද්ද කියලා බෙදීමක් තියෙනවා. ඊට පස්සේ අර සද්දා සති, සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියත් එක්කද දෙකකට බෙදුනි කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් සත්‍යතුමනි. ඒ කියන්නේ අජත්ත බහිද්ද එකක්, සද්දා සති, සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියන කනිෂ්ඨ එක හැටියටද සඳහන් කරේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න සත්‍යතුමනි කියවත් ගන්න. සම්මා සම්බුදු සරණයි. දැන් ඒක මේ මම අහවල් අහවල් දෙයක් කියන්න කියලා හිතුවේ නැහැ. ඒකේ තියෙන ඒක ඒකේ තියෙන යසින්ද්‍රයානි භාවිතානි කාගේ හරි ළඟ ඉන්ද්‍රියන් භාවිත ඉන්ද්‍රියන් තියෙනවා නම් අජ්ජත්තංච බහිද්ධාච සබ්බලෝ අභ්‍යන්තරහ බාහිර කියලා. එතකොට ආධ්‍යාත්මික ඉන්ද්‍රියන් හැටියට අපිට ගන්න පුළුවන් සද්ධාර්ථ සමාධි ප්‍රඥා. එහෙම නැත්නම් අපිට තාර ද්වාදස ආයතන ගන්නත් පුළුවන්. මොකද ඒ එතකොට නමුත් එතෙන් දිහර ඒක දැන් ද්වාදස ආයතන භාවිතා කරන්න දෙයක් නැහැ. එතකොට අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියනවා භාවිතා කරන්න දේවල් නෙවෙයි ධම්ම කියන්නේ. ඒකයි මේක අතරින් සම්බන්ධතාව ප්‍රමණය තේරුම් ගන්නට. ඒ නිසා ඒ අර භාවිත කරන නිසා තමයි මා හිතුවේ ඒ හිත ප්‍රතිහරි කියලා කියන නෙවෙයි. අජත්ත ඉන්ද්‍රිය තියෙනවා. ඒ කියන්නේ චක්කු සෝත ගාන ජීවා කාය සම්මනු. එහෙම නැත්නම් සද්ධා විදී සත් සමාධි ප්‍රඥා කියන පංචේන්ද්‍රයන් තියෙනවා. අර ආධ්‍යාත්මික ස්පිරිචුවල් ෆැකල්ටිස් ඇතිවෙනවා කියන එක. අනේ දෙකට තමයි මම අදහස් කෙරේ. ඔබතුමාගෙන් තව දන්නවනම් ඒකෙන් කතා කරලා කමන්න. සම්මා සම්බුදු සරණයි. ජයන්තවත එක මේ විදිහට මේ සත්‍යතුමා ප්‍රයත්න කර දෙනකොට කලින් අවස්ථාවේදී මට මේ විදිහට හිතුනේ ඒක ඒ ගාතාව ඒ කොටසම එක විදිහට අරගෙන වගේ ඒ කියන්නේ ඉන්ද්‍රිය තමයි සද්දා සති විදිය සමාධි ආදී ඉන්ද්‍රියන් භාවිතා කරනවා මේ අභ්‍යන්තරවත් බාහිරවත් ඇති ඒ අභ්‍යන්තර අජත්ත බාහිරව මුළු ලෝකෙම ඇති දේවල් නිවරදිව දකිමින් මේ දැනට මේ භාවිතා වෙන සහ පවතින ලෝකය භාවිතා වෙන සහ පවතින ලෝකය කියලා දෙකක් තියෙනවා. නිබ්බංචි ඉමං පරංචි ලෝකම් කියලා කිව්වේ ඒ දෙක නිසියාකාරයට තේරුම් අරගත්ත පුද්ගලයා මේ කාලය අනුව දමන වෙමින් පවතිනවා කියන අර්ථයෙන් ගත කාලය අනුව දමන වෙමින් කියලා කිව්වේ මේ සත්‍යතුමා කිව්වා වගේ කාලය ඒ මොහොතේ ඒ විදිහට ජීවත් වෙමින් දමන වෙමින් පවතිනවා කියලා. එහෙම වෙන්නේ කොහොමද? අර ඉන්ද්‍රිය හය ඉන්ද්‍රියන් නිසියාකාරයෙන් භාවිතා කරනවා මේ අභ්‍යන්තරවත් බාහිරවත් පවතින දේ හැබෑලිස්ට තේරුම් ගැනීමෙන් ඉඳීම සඳහා කියලා වගේ මම අර්ථයක් ගත්තා මේ සම්පූර්ණ ගාථාවට මුලින්ම. එහෙම දමන මෙවන් ඉන්නවා කියලා ජනතාවට ඒකට තුපකාරයක් කරන්න තිරුවන් සරණයි. තිරුවන් සරණයි මම හිතන්නේ මේ සම්පූර්ණ වශයෙන් ගත්තාම අපි හිතන විදිය බොහෝ ගැලපෙනවා. එතන හැබැයි අර කාලම් කියන එකේ වචනේ නම් අපි කියන්නේ හවත් වෙලාවට මරණය සම්බන්ධ කියලා. කියන්නේ කාලය ගත කරනවා කියන එකම හරිද කෙනවරදීද කියලා දන්නේ. සාමාන්‍යයෙන් නම් කාලම් කරෝති වගේ කියලා කියන්නේ මරණයට පත් වෙනවා මරනවා කියන අර්ථයෙන්. එතන ඒක තමයි මම හිතන්නේ විශේෂයෙන්ම ඒක වෙනස්කම හැටියට තේරෙන්නේ. මෙතනදී මටත් පොඩි දෙයක් පැහැදිලි කරගන්න අවශ්‍යකමකුත් තියෙනවා. මම මේ ඇත්තටම මේ ත්‍රිපිටකයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ ඒ කියනවා මේ ඉන්ද්‍රියන් 6 කියනකොට මේ චක්ෂුරාදී ෂඩ ඉන්ද්‍රිය කියන්නේ ඇස වගේ පේන ඉන්ද්‍රියන් 6 ගැන කියනවා ගෝචර භාවනා වාසනා භාවනා විසින් වඩන ලද්දාහු කියලා. ඉතින් එතන අපි ඇත්තටම මට ප්‍රශ්නයක් වුණා කොහොමද මේ ගෝචර භාවනා වාසනා භාවනා කියන වචන කොහොමද අපි තේරුම් ගන්න කියලා. මොකද මේ සූත්‍රයේ දිගටමත් මේ සබ්‍ය පරිබ්‍රාජිකේ ආන්නේ මේ වචනවල තේරුම්. ඉතින් වචනවල තේරුම් හොයාගෙන යනකොට අපිට ඊට කලින් අහලා නැති වචනත් අපිට අහු වෙනවා. ඉතින් ඒවත් අපි පොඩ්ඩක් පැහැදිලි කරගෙන යමු කියලා හිතුණා. දරුවත් මහත්තයා කීපයකට නම් මම හිතන්නේ ඒක අදාළයි කියලා හිතනවා මේ සූත්‍රය. හොඳයි, අපිට අවස්ථාවක් ලැබුණොත් සත්‍යසුමාගෙන් අපි අහගමු ගෝචර භාවනා වාසනා භාවනා කියන්නේ මොනවද කියන එකත්. මම අනිත් සැලයන් විශ්වවිද්‍යාලයට යමු වෙනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් අදහසක් තියෙනවා නම් මේ වෙලාවේ ඉදිරිපත් කරන්න කියලා. තෙරුවන් සරණයි. මම මුලින්ම තේන මාස්නයට යමු වෙනවා. තෙරුවන් සරණයි. මට තේරුනේ අත වශයෙන්ම මුලපගතාවෙ තේරුනේ භික්ෂුව කියන එක. එතකොට භික්ෂුව කියන්නේ අපි කතා කළා මේ එතන තියෙන්නේ මේ පරිනිර්වාණයට පත්වෙච්ච කෙනාට භික්ෂුව කියනවා කියලා. දැන් මට හිතුනේ පරිනිර්වාණයට ඒ තත්ත්වයට පත්වෙච්ච කෙනා අනිවාර්යයෙන්ම භික්ෂුවක් වෙනවා. අනිත් අය ඒ භික්ෂු තත්ත්වයේ හිටියට එයාගේ සිත භික්ෂු තත්ත්වයට පත් වෙන්නේ නැති අවස්ථාවක් එන්න පුළුවන්. මොකද ක්ලේශ ගැටි වෙන නිසා. ඒකෙන්ද බුදුහාමුදුරුවෝ මෙතන සබියට කියලා තියෙන විදිහට අනිවාර්යයෙන්ම භික්ෂුවක් වෙන අවස්ථාවක් හැටියටයි මම එතන දිහිතේ. ඉතින් දෙවෙනි හිතේදී ඊට පස්සේ දැන් මෙතනදී ඉන්ද්‍රියන් හැටියට ඉන්ද්‍රිය භාවිතය කියලා කියන්නේ ඉන්ද්‍රිය පාවිච්චි කිරීම හැටියට මම හිතන්නේ. ඒතර අපි ඉන්ද්‍රිය පාවිච්චි කරනකොට ඒ ඉන්ද්‍රිය අර උපේක්ෂාව ඇති වෙන විදිහට භාවිත කරන්න ඕනේ කියන එකයි මම මෙතන තේරුම් ගත්තේ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. බොහොම මම හිතනවා අපිට මේක දීර්ඝ තියෙන සූත්‍රයක් නිසා අපි යම් යම් කරුණු විමසගෙන ඉදිරියට යමු කියලා. සත්‍යතුමනි, මම ඔබතුමාට යොමු වෙනද අපිට ඒ කර්ණ පිටිබඳවත් යම් සිදයක් ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන් නම් පැහැදිලි කරගෙන විශේෂයෙන්ම අර භාවනා දෙක සම්බන්ධයෙන් දැනගන්න කැමැත්තක් තියෙනවා. ගෝචර භාවනා, වාසනා භාවනා වලින් වඩන මේ චැලෙන්ජියෝ කියන එක ඒකත් එක්කම අපිට මම හිතනවා ඉදිරියට යන්න පුළුවන් ඒක. සත්‍යතුමනි, තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. ඒ ගෝචර භාවනා වාසනා භාවනා කියන වචනේ නම් ඇයි යක්ති කියලා මම දන්න එක එහෙමද පරිවර්තනය කරලා තියෙන්නේ එතකොට? ගෝචර භාවනා කියලා කියන්නේ දැන් කොහොම හරි දැන් ඒක අර ඇහ කන දිව නාසය සිරුර සහ මනස කියන හයට එනවා. හම සහ මනස කියන එක ඒකට අවශ්‍ය වෙන ගෝචරය Taman දැනගන්න ඕන. අපි ඉගෙන ගත්ත වචනයක් තියෙන ඉන්ද්‍රිය සංවරය කියලා අන්න ඒක. ඇහැට මේ දේ ඇහැට සුදුසු ගෝචරය මොකද්ද මා වගේ කෙනෙකුට? මම අපි හිතමු අපි පරිබ්‍රාජක නම් ඒ පරිබ්‍රාජක තත්ත්වයේ ඉන්න මට මොකද්ද ගෝචර වෙන්නේ? මට ගෝචර රූප මොනවද? මට හොඳ මට මගේ ගෝචරය දැනගන්න ඕන. මට මේ ගෝචරයට ගියොත් එහෙනම් මම ආරයට අහු වෙනවා. අර මුවාට අර පසුගිය සතිවලේ දේශනාවෙන් වාකේ උගුලටත් අහු නොවි ගෝචරයක් කැමත් කාලා ඒ හැමට අහු නොවි හැම එක ගිලල යන්න ඕන එකට අහු වෙන්නේ නැතුයි. අන්න ඒ වගේ ඒ තම ගෝචර ලෝක වාසනා කියනකොට එතන එහෙම වාසනා භාවනා කියලා කිව්වනම් එතන භාව වාසනා භාවනා කියන්නේ වාසනා කියලා කියන්නේ ඇත්තෙන් පුරුදු වීම කියන පුරුදු කිරීම කියන එක. හැබිට්ස් කියන එක තමයි වාසනා කියලා කියන්නේ. දැන් අර ලංකාවේ පැරණි තෙරවරුන් හදපු ගාථාවක් කියන බුද්ධානුස්සතිය පුරුදු කරන්ට කි බුද්ධානුස්සති භාවනා පුරුදු කරන්න පොඩි කාලෙක උගන්වන එකක් තියෙනවා විශේෂයෙන් ওই පැවිද්ද අයදිනාට. ඒකේ තියෙන්නේ සවාසනේ කිලේසේසු ඒකෝ සම්බේ නිඝාති කියලා. බුදුහාඳු වාසනා සහිතව කිලේස නැති කළා කියලා. අර බුදුගුණ අලංකාරයේම තියෙන වාසනා ගුණ කිසිවෙකුත් නැති. බුදුහාමට කිසිම වාසනාවක් නැහැ කියලා. අර දෙපැත්තට යන ඒකේ වචනයක් තියෙන්නේ ද්වන්දාර්ථයක්. ඒ කියන්නේ පුරුදු කිනිවන. අනිත්‍යයෙන්ද පුරුදු තියනවාද? මෙතන ඒකට මේ වාසනා භාවනා කියලා කිව්වොත් එහෙම අර එක්ක තමන් පුරුදු කරගෙන යන භාවනාව වෙන්න පුළුවන්. ඒක තමන්ගේ ජීවිතයට පුරුද්දක් කරගන්න. දැන් සමහරට මට මෙහෙම හිතමු මේ ඒ වචනයට අනුව විතර මම යන්නේ හොඳ දැනු ඒ කියන්නේ මම හසල දැනුමක් නැවි මට සතිය කියන එක වැදෙන්නේ කවදාවත් අමතක වෙන්නේ මම හැඳි ගැරුපු හොදනකොට මට සතිය එනවා කියලා හිතෙනම එතකොට අනිත්යෙන් මට කොම්පියුටර් සතිය එන්නේ නැහැ කතා කරනකොට සතිය එන්නේ නැහැ ධර්ම සාකච්ඡා විද්‍ය සම්මේලන සතිය නැහැ නමුත් අර පිංගම් කෝප්පි ටික හොදනකොට කපාත සතියේ මට මතක් වෙලෙනවා මම මේක හොදනවා මෙන්න ඩිටර්ජන්ට් ටික දානවා මෙන්න උණු වතුර අරිනවා මෙන්න මේ කරකනවා මෙන්න කෝප්පි වෙන මෙන්න ඒ ප්ලේට් එක හොදනවා මෙන්න බත් ටික මේ එහෙම හිතෙනවා ඒතකොට සතිය ඒ ගෝචරේ තමන්ට තේන මෙන්න මෙතෙන්දි මට සතිය වැඩෙනවා සමහරට මට සති වැඩි වෙනම් වැඩෙනවා වෙන්න පුළුවන් අර බුදු පිළිම ඉස්සරහා ධන ගහගෙන ඒ පහන පත්තු කරන ලාවට නැත්නම් මේ নমස්කාර කරනකොට බුදුරජාණන් වහන්සේට ඒ වගේ තමන්ති අර මේ භාවනා කර්මස්ථාන ගෝචරය අපි හිතමු දැන් හුස්ම ගන්නකොට මට තේරෙනවා මේ අර අර ඒ අර නිමිත්ත හු වෙනා එක සති නිමිත්ත හු වෙනා එක ඒ ගෝචරය හු වෙනවා. එතකොට ඒ වාස්සේ ඒ ගෝචරය පුරුදු වෙන්න පුළුවන් ඒ විදිහට ඒ කියන අර්ථය පමණයි මා කියන්නේ. ඒ එතකොට එතන තමයි ගෝචර භාවනාව වෙන්නේ. එතකොට අධ්‍යත්යෙන් තමයි ඒ කියන ඉන්ද්‍රිය භාවනා ටික මේ මොන ඉන්ද්‍රිය ටික සද්ද මොනවාද මම කියන්න හදන්නේ චක්කුසෝත ඝාන ජීවා කාය සහ මන ටික භාවිතා වෙන්න ඕන ඇවිස්සෙන්නේ නැති වෙන්නේ ඇවිලෙන්නේ නැති වෙන්නේ මෙච්චර වෙලා මේ නිවිලා තිබුණේ දැන් ඒක අර පත්තු වෙන්න පුළුවන් මගේ ඇහැ කියනවා ලෝකෙට තියෙනවා මේකෙන් පස්සේ මං ගිනිපුර ගහපුවාම නැත්නම් ලයිටර් එක ස්විච් එක දාපු ගමන් පත්තු වෙනවා ඒ වගේ මට වෙන්න පුළුවන් සමහර රූප දැක්කහම අවිජ්ජා තියෙන ඉඩ තියෙනවා. අවිජ්ජානේ එතන ලෝභ ඇති වෙනවා එතකොට. ඊට පස්සේ ඒකෙන් අවිජ්ජා ඇති කර ගන්නවා. අන්න ඒ වගේ ඒ ගෝචරේ දැන ගන්නවා. ඒතර වාසනා භාවනා කියලා කියන්නේ වෙනම් මේ ඒ පුරුදු වීම තමයි එතකොට. තමන් තේන්නේ තමන් දැන ගන්න ඕන මේක බලනකොට මේ අපි දැන් පුරුද්ද හැටියට හුඟක් දේවල් කරන්නේ. කොම්පියුටර් දිහාම බල පුරුදු නම් ඒ පැත්තේ යනකොට ගිහිල්ලා ඒක දාන්න හිතෙනවා. තමයි දන්නේම නැහැ. ටෙලිවිෂන් කාමරේ පැත්තේ යනවා නම් සමහර විට දන්නේම නැහැ වෙන දයක් කල්පනා කරගෙන රිමෝට් කන්ට්‍රෝල් එක අතරම දානවා ඒක දන්නේ නැහැ බලන්න ඕනද කියලා. ඒ එන්නේ වගේ ඒ වාසන ඒ පුරුද්ද කියන එකත් එන්ටිඩ තියෙනවා. එතකොට අටකතාවේ නම් ඒක මම මේ දැන් හොයාගත්ත ඔබතුමාලා කතා කරන අටකතාව නම් ඩිංගක් වෙනස් විදිහට ඒ මේ ওই වාසනා භාවනා කියන එක නම් ඒක පාවිච්චි කරලා නෑයි දන්නේ. ඒක නම් මේ ගෝචර භාවනාව කියන වචනත් මේ වාසනා භාවනාවක් තියෙනවා. යස් මම කියන්නම්කෝ දැන් අහපු නිසා ඒකට මට කතාවට මම වැඩිපුර ගියේ නමුත් මෙතෙන්ද කියලා තියෙන නිසා දැන් මම වචන අනුවෙන් ගිහිලා කතා කරේ යස් චක්කාදීනි චලින්ද්‍රියානි ඒ පැරණි මේ මේ මේ පසුකාලීන පාලි තියෙන මේකේ හොඳට තේරෙනවා මේ අසාදීව ඉන්ද්‍රිය හය ගෝචර භාවනායේ ඒ ගෝචර භාවනාවෙන් අනිච්චාදි තිලක්කණං ආරෝපිත ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලකුණු තුනට ඒකේ ඒ ලක්ෂණ ටික බලන්ට නම් වලා වාසනා භාවනාය. මේ වාසනා භාවනාය කියන එකෙන් සති සම්පජඤ්ඤ ගන්ධං ගහාපිත්ත භාවිතා. සති සම්පජඤ්ඤ කියන හේසුවද පොවලා ඒකට භාවිතා කරනවා කියලා. එතකොට ඒ එහෙමනම් මේක වෙන්නේ අර කීපකම තම පුරුද්ද තමයි වෙන්නේ එතකොට. ඒ සති සම්පජඤ්ඤේ ධාරකී දැන් එතකොට අර මේ උස්ස දෙයක් නැතේ කිව්වොත් එහෙම අර මා කිවි දැන් අර සමහර විට ඒ මේ බුදුගේදී ඇති වෙන්නේ නැති සතිමත් සම්පජඤ්ඤ බවක් හැඳි ගැල්පු හෝදනකොට ඉන්ටි ඉඳ තියෙනවා. ඔළුවේ ඇඟේ බඩේ සබන් ගන්නකොට එක භාවනා ආසනයක් වජ්‍රාසනයක් වෙන්න ඉඩ දෙන සමහර අය. ඒවා ගැන ඒ ගෝචරයේ ඒකින්ද දැනගන්න ඕනේ. මේක හරියට ඒ අත්කතාවේ කීවේ අර වාසනා කීවේ එකයි. සති සම්පජඤ්ඤ ගන්ධය ගහාපෙත්. ඒකෙන් සුවඳ කවන්න ඕන අර අරමුණට කිය සතියට කියන එකට සති සම්පජඤ්ඤෙන් උදව් කර ගන්න ඕන කි ගෝචර හොඳට දැනගන්න. සමහරට අපිට කෑම කනකොට එන්න පුළුවන් සතියේ සිරු පුරවනකොට නැත්තම් කලිසම් කාමිසම් දිනනකොට යව හෝදනකොට කාර්ක ස්ටාර්ට් කරනකොට ඒක ගැන පොඩ්ඩක් බලන් ඉන්න කොයි වෙලාවද මගේ සතිය තීක්ෂණ වෙන්නේ කියලා. ඇඟ ඇතුලේ බලනකොට සමහරලාට ආශ්වාස ප්‍රශ්වාස බලනකොට එන්න පුළුවන්. කොයි වෙලාවෙ හරි ඉන්නවා නම් ඒක තියාගන්න. ඒක තියාගත්තාම හුඟක් වෙලාවට එහාට යන්න පුළු සමාවෙන්ට. එහාට නේ තව මෙහාට එන්න පුළුවන් කමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. සම්මා සම්බුද්ධ සරණ. දැන් අර කාලං කියන එක මරණයටම ගන්න එපා. ඒ කාලං කරෝති කියනකොට ඒ කාලක්‍රියාව කියන්නේ ඒකේ සුදු ඒ කාලයේදී සිදුවෙන ක්‍රියාදාමයක්. ඒකයි ඒකින්ද ඒකට කාලක්‍රියාව කියන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් අර ගාතවත් තියෙන ආභිනන්දාමි වරණ නාභිනන්දාමි ආභිකංකාමි ජීවිත ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ මරණය බලාපොරොත්තු වෙන්නේ. කාලංච පටිකංකා ඒ කාලේ වෙන තියෙන නිසා ඒ ඉන්නවා. මැරෙන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. ජීවත් වෙන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. ඒ කාල ක්‍රියාව කියන එක ඇත්තම කියන්නේ මරණ තමයි. ඒ කාලයට අනුව සිදිසු වෙන දේ. ඒකට තමන්ගේ අර කම්ම තියෙනවානේ. ඒවට අනුව උපඝාතකාරී උපජීව උපීඩක මේ කොම හරියේ තියෙන විදිහට එන කම්මන කාලයට. කාලය කියන එක තියෙන්නේ මනසේ. හැබැයි අපේ කාලේ ශාරීරික කාලය තියෙන්නේ ඒ ස්පේස් ඇන් ටයිම් කියන ගත්තොත් ටයිම් ඇන් ස්පේස් කියන මරණ දැන් කාලය කියන එක තියෙන්නේ මනසේ. අපි රෝසු කියන එක හැදුවට මොකද මේක මේ අපි ඉන්නේ පෘථිවියේ හිඳ කාලය ඒ අනුව අපි හදාගන්න ඒ අර තියෙන භෞතික වස්තුවට සම්බන්ධ කරලා. දැන් අපි හිතමු අපි මාස්වල ඉන්නවා නම් නැත්නම් සැටර්න්වල ඉන්නවා නම් අපිට මීට වඩා වෙනස් ජීවිත කාලයක් තියෙනවා. ඒකට අපිට කියන්නේ මේ ශාරීරික ඒ උපාදින්න භූත භාවයට. දැනට අපි ඉන්නේ මේ Earth කියන planet එක පෘථිවි කියන එක. ඒ පෘථිවි කියන එකේ ජීවත් වෙන මේ ගැහණු මිනිසුන්ගේ sperm වලින් egg වලින් මේක පටන්ගෙන ආපු හින්දා කෑම බීම එහෙති බිච්ච කව්පි අලබතල කාලා කැරට් අල කාලා බොන්චි කාලා සත්තු හිටියන ඒ සත්වයන්ගේ ප්‍රෝටීන් හරි කාලා මේක ලොකු කරගත්තා නම් ඒක අයිති වෙන්නේ මේ ඉරහඳත් එක්ක යන මේ ගහ සංතතියත් එක්ක යන ඊට. ඒ නිසා තමයි අවුරුදු 100ක් මනුස්සු ඉන්නවනේ ඉන්නේ කියන මහා පංකමක් නෙවෙයි. අපිට කලක් නැහැ ඉඳ බැලුවහම මැස්සෙක් තරම්වත් කොඳුරෙක් තරම් කාලයක් තමයි බැලුවහම අපිට ඉඳ වෙන්නේ අර වෙන ලෝකවත් එක්ක සම්බන්ධ. ඒතකොට කාල කියන එක තියෙන්නේ ඇත්තෙන්ම එක්ක ටයිම් ටේබ් මේ මොකද කැලෙන්ඩරේ. එහෙම නැත්නම් මේ දින දාසනේ දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි කියලා තියෙනවා. නැත්නම් AM PM කියලා තියෙනවා. පෙරවරු පස්වරු කියලා තියෙනවා. ඉතින් අර නිවාඩු ගන්න හොඳ සිකුරු හද වෙනසට හරි ඉඳ තියෙනවා. ඔවගේ දෙයක් ඔළුවේ ගිහිල්ලා දැන් මේක ඔළුවටම ගිහිල්ලා තියෙනවා. ඒ සතමාර ඒ සත්‍ය අවබෝධය කරන එකන අර ඒ දෙකෙන් මගහැරලා යනවා කියලා කියන්නේ. අසංකතේ කිය ඒකයි. අසංකතේ මේ time and space එකට අහු වෙලා නැහැ. අසංකතේ කිය නිබ්බාණය ඒතොට. ඒක තමයි අත්දගෙන කොටත් ඒකයි. ඒකින්ද තමයි ඉගෙන කියන්න බැරි. සම්මා සම්බුදු සරණයි. තව කතා කරන තු කතා කරන බුදු සරණයි. හොඳයි, විශේෂයෙන් ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් අපි බලමු. කාට හරි යම් ප්‍රී ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවද මෙතෙක් කල් කරපු සාකච්ඡාව පිළිබඳව තේරුම් ගන්න. නෑ වගේ සතියෙම එහෙනම් අපි ඉදිරියට යමුද මෙතන සිට තේරුම් ගන්න. හොඳයි, සම්මා සම්බුදු සරණයි. බොහොම මේ සුත්තනිපාතේ සූත්‍ර කොහොමකට පැරණිම පාලි භාෂාව තියෙන නිසා ගැඹුරුයි. විවරණ වෙන වෙන විදිහට තියෙනවා. ඒකින්ද අපි මේ කාමුවේ කවුද අපේ තානිස්සරු එහෙම බිකු තානිස්සරු එහෙම පරිවර්තනය කරලත් නැහැ මේ සූත්‍රය. මේ සූත්‍රේ පරිවර්තනය කළා නැහැ. අම්මල සද්ධාතිස්ස කියන එක ඉංග්‍රීසි පරිවර්තනය කරා. ඊට පස්සේ මේ අපේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මුද්‍රණේ ඒ භික්ෂුන් වහන්සේලා මහතෙරුන් වහන්සේලාට පරිවර්තනය කළා. ඒ නිසා ඒක පරිස්සමින් කියවන්නේ සමහරව මහමෙවුනා වෙනුත් පරිවර්තනයක් කරලා තියෙනවා. ඉතින් කෝකත් අරගෙන බලලා එක එකට යන්නේ නැතුව මේ හොයලා බලන්නේ කොහොඳයි. සමහර ඒ නිසා තමයි මම හැමතිස්සෙම කියන්නේ මේක අපිට කැඩපතක් විතරයි. ඒකින්ද අපි විදිහට හොයලා බලන්න. කප්පානි විචේය කේවලං සංසාරං දුභයං චුතූපපාත විගත රං විගත රජ මනංගන විසුද්ධං තත්තං ජාතිකයන් තමාහ බුද්ධ. දැන් ඊළඟ ප්‍රශ්නෙට එතකොට මේ බුද්ධ කියලා කියන්නේ කවුද කියහපේක තමයි දැන් ඔන්න මේ විස්තරය කරන්නේ. ඒක බොහොම හොඳයි. කප්පානි විචේය කේවලානි. දැන් මේ ඔන්න දැන් අපි ආදරය කරන අපේ ශාස්ත්‍රඥ වහන්සේගෙන හිතන්න ඕන හොඳ එකක් මේක. මේ නිකම් මේ ලේසි පහසු පුජ්‍යලේකුට නෙවෙයි මේ බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියලා මේ අපි කියන්නේ. අරුමයි පුදුමයි. මම සබ්බියටම කියනවා කප්පානි විචේය කේවලං සම්පූර්ණේ. ඒ කියන්නේ අනන්ත වූ කාලයක් මුළුල්ලේ එයාට එක එක ශරීර වලින් ආවා විඥානේ. මේ සදේ විඥානං සාතීට යන්නේ පහඳද සන්දහ සංසාරති කියන එකට. එහෙම නොගිහිල්ල මේක සම්පූර්ණයෙන්ම හොයලා බලලා විචේ කිය. ඒ කියන්නේ තවසල් ඉන්වෙස්ටිගේට් මේක මොකද්ද කියන එක. ටිකන්නේ සම්පූර්ණයෙන්ම කප්පානි විචේ කේවලං සංසාරං ච උභයං චුතූපපාත. මේ කොහොමද මේක යන්නේ ඉස්සරහට? මේ සත්‍ත පොදී යන ගතියක් පේනවා. දැන් අපි ඒව දන්නවනේ අලුත් දර්ශන ඉගෙන ගන්න අපි වට යන්නේ නැහැ. හොඳද? ඒව අපිට අවශ්‍ය නැහැ දැන්. මේ පාන් රොඩු කණ්ඩ ඕනේ දැන් අපි මේකේ මුලමට ඇමිල්ල තියෙන. මේ පැවැත්ම දැනට දන්නවානේ මේ ශරීරයක් එක්ක යන හැටි. දැන් අපි 2000 මේ ඉන්න කල්යාණ මිත්‍ර අපි හැමෝම 2089 නේ එතකොට. සාමී විතර. ඒ 2009 ඉඳන් දැන් 14ත් ඇවිල්ලා අවුරුදු එතකොට 6ක් 7ක් විතර ආවනේ. කොහොමද මේක ආවේ? හුස්ම අරගෙන අරගෙන එහෙම ගියා කෑම කෑවා මල මුත්‍ර ශරීරයෙන් බැහැර කළා කෝටි ප්‍රකෝටි වචන ගොඩක් වචන සාහසයක් කතා කළා සංඛාර මිලියන මිලියන සංඛාර ගාන රාග දෝෂ මෝහ අවිද්‍යා මෝහණ එහෙමම දුණා වැඩි වෙවි සංඥා ප්‍රකෝටි ප්‍රකෝටි ගානක් ආවා ඉතින් තාම යනවා ඉන්ද්‍රියන් සංවරය කරගන්න බැරුව රාගයට අහුවිලා සීලේ බිඳගෙන ඉන්ද්‍රිය සංවරය බිඳගෙන ආජීවේ පාරිශුද්ධයේ බිඳගෙන එතකොට සම්මා වාචා නැතුව මිච්ඡා වාචා වැඩි කරගෙන එක එක විදිහට ආවනේ එතකොට ඒ ආපු හැටියටනේ දැන් මේ තත්පරේ මේ මොහොතේ මේ සෙනසුරාදාවේ එහෙනම් මේ ඉරිදාවේ මේ තත්පරේ තියෙන්නේ යන්නේ අර අරකට එක්ක ආපු කම්මබුද්ධියට අනුවනේ ඕක දැනගත්තා තමයි සිද්ධාර්ථයන්. සිද්ධාර්ථ කියන නම දෙන්නකොට ඉතර නෙවෙයි. මහා මායාගේ මේ සුද්ධෝදනගේ පුත හටියට ආපු වෙලාවෙම නෙවෙයි. ඒ කපිල වාස්තුවේ. මේ පැවැත්මයි. පැවැත්මේ තියෙන මූලිකම ලක්ෂණ දෙක වෙන උභයං චුතූපපාත අර අර කිවිදෙන් කාලය කාලක් ක්‍රියා කරනවා කියන්නේ චුත වෙනවා. ඒ කියන්නේ මේ විඥානය ආයුස්මාච විඥාන යදාකයන් ජහන්ති මන ඒ කියන්නේ සාරිපුත්තයන් වහන්සේ ආයුෂයයි තියෙන මේ හුස්ම ගන්න එකයි විඥානය මේකෙන් අතුරුදහන් වෙනවා. ආයේ මේ ශරීරය ලවා ඊට පස්සේ අයිතිවාසිකම් කියන්න බෑ. ඒ ඩෙන්ටිටි කාඩ් එකේ ඒ ඩ්‍රයිවර් ලයිසන් එක මේ වීසා මේ පාස්පෝර්ට් ඊට පස්සේ වැඩක් නැහැ. බැංකු ගිණුම් හමාරයි ඊට පස්සේ. PhD masters තියෙන මොනවා හරි කමන ඒව ඊට පස්සේ අතුරුදහන් වෙලා කියලා. චුති වෙනවා කියේ ඒක මේකෙන් චුත වෙච්ච ගම. හැබැයි ඒ චුත වුණා කියලා එතනින් ඒ අපි හිතමු සත්‍යජී චුත වෙලම් ඔහුගේ හුස්ම නතරලා පෙනහලු නතර වෙලා ඊට පස්සේ හදවත ස්පන්දෙන් නතර වෙලා ඔක්කොම නතර වෙච්ච ගමන් බ්‍රේන් ඩෙත් එකට ක්ලිනිකල් ඩෙත් එකට ඒ වුණා ඒත කියලා ඔහු යාලි උපදින්න උමනාවක් තියෙනවන් තව ඉන්ද්‍රිය පිනවන්ට කාමකෝප තියාගන්න උමනාවක් තියෙනම් මේ උමනා විසින් සකස් කර දුන්නර කම්ම කෙත්තම් විඥානම් බීජං තණ්හා සිනෝනේ කම්ම ක්ෂේත්‍රයක් කරලා තියෙනවා නම් විඥානේ අභිනන්දනය කරලා තියෙනවා නම් ඒකේ ආයත් පැලවෙන කොහේද අරක පැලවෙනව නෙමෙයි මේක මතුවෙනවා මේක අර විශාල අනන්ත අභ්‍යන්තර විඥානං ඡාතන අවකාශයටම ගිහින් බලන්න ඕනේ ඒක දැනගත්ත සිදුව අපි මේ වඳින්නේ මේ පහම් පූජා කළා මේ මල් පූජා කළා තියෙන මේ ලස්සන බිල්ලු දෙයක් උඩ තියලා තියෙන වඳින පුදන මේ තථාගතයන් වහන්සේ අන්න ඉබඳු කෙනෙක්. ඉබඳු කෙනෙක්. දැන් මේ බුද්ධ කෙනෙක් මේ විස්තර කරන්න ඇරයට. කප්පානි විචේ කේවලාන් කල්ප කෝටි ගන්න මුළු මැනින් මේ කොහෙද බලලා. මොකද්ද සංසාරම්? මේ සංසරණය සංසාර කියන්නේ මේ සංචාරයේ සංචරණය මේ ගමන. ඒකේ තියෙන විශේෂයෙන් මේ ගමනේ තියෙන කොටස් දෙකක් අර දැන් කියේ. මේක ශරීරයක් එක මතුවෙලා එනවා, ශරීරය අතුරුදහන් වෙලා යනවා. ඒ විතරක් විජත රජං අනංගන. එයා සම්පූර්ණයෙන් නිදහස් වුණා දූවිලි වලින්. කෙලෙස්සලින් සම්පූර්ණයෙන් දුවිලුණා. ඒ තථාගත මනස ඊට පස්සේ ඉන්ට නෑ එතන කාබන් කුප්පියක් නෑ ඒක යහසක් වගේ ඒක තියන්න තිතක් තියන්න තැනක් නෑ. හැම එකක්ම දකින්නේ සමාන ලෙස. විකේත රජං අනංගන. අනංගන කියන්නේ කීටුවෙන්ට දේවල් නෑ මේ බලාපොරොත්තු වෙන්නේ නෑ. අංගන සූත්‍රය අපේ අංගන සූත්‍රයෙන් ගත්තේ ඒ මේ පුංචි පුංචි ලාමක ඌවමනා කන්නේ මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා එහෙම දෙයක් නැහැ. කරුණාවෙන් කියන සැලසුම් තියෙනතර විසුද්ධං ටිකක් නෙවෙයි සම්පූර්ණයෙන් විසුද්ධයි. උද්දතම පවිත්‍ර වෙලා පත්තං ජාතිකයන් ඉපදීම කියන தત્ත්වය කියන එකේ අවසානෙකට ආවා. ආයි ඉපදීමේ ආයි වෙන්න ඕන කමක් නැහැ ඊට පස්සේ. ජාතිකයි කියවේ එකයි. ආයි ඒ තථාගත භාවයේ කියන ඒ සත්ත්ව භාවයේ ඉන්හාට යන්නේ නැහැ. ඒක ආයෙත් මව් කුසකටවත් එහෙම නැත්තම් ආබස්සරේවත් එයා වෙන බෝලයක් මුළු පිපිරලා ගියා වගේ මුළු විශ්වයටම සමානයි. ඒ එතෙන්දී ආවම විභවයෙන් විභව සංහා කියන කියන්නේ ආයිකයි භවංච විභවංච පහයි. ඉන්සම එක අවුල් කරගන්න හොඳද මං හිතන්නේ අවුල් වෙනවා කියලා. නමුත් සමහරුත්ින් එවෙලි ඉන්නවා නම් බය වෙන්නත් එපා. මේ වචන වල බය වෙන්නත් එපා. මේ ඒගෙන පැටලෙන්නත් එපා. තමාහු බුද්ධං අන්න එහෙම එක්කනාර්ථම බුද්ධ කියලා කියන්නේ. මතකද උපකට කීවා ආජීවකට අන්න ඒ වගේ. ඒ නිසා අපි නමස්කාර කරන අපි වන්දනා කරන බුදුහාරු අන්න එහෙම කෙනෙක්. ඒක තමයි මෙයාට බුදුහාරු කියන්නේ. යහුවනේ බුද්ධ කියන්නේ කවුද කියලා. අතකෝ සභ්‍යෝ පරිබ්බාජකෝ භගවතු වාසිතං අභිනන්දිත්වා. සභ්‍යට පුතුව සතුටක්. ඕ මිහිලින් එක පිළියම් සතුටු වෙලා අත්තමනෝ ප්‍රමුදිතෝ. හිතන්න බලන්න. එයාගේ ඥාති සාලෝහිත දේවතාවෝ ඉන්න පුළුවන්. අපේ මේ ඥාති සාලෝහිත ප්‍රේත විතරක් නෙවෙයි මතක තියාගන්න. හුඟක් වෙලාවට අපි හිතන්නේ මේ ඉදම් මේ ඥාති නම් හෝතු එකට තමයි වැඩිපුර සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉත්තාවතාචකට නෙවෙයි. එක හරි කනගාටුදායක. නැරෙන්න බලාපොරොත්තු වෙන ඉත්තාවච විත්තාවතාට ගාතාවට අංශ කරන කෙනෙක් ඒකට මේ සිංහ වෙන කෙනෙක් වෙන්නේ. හදාන්න අඩු ගානනේ. ඉදම් මේ ඥාති නම් හෝතු කියන එකට අංශ කරන කෙනෙක් වෙන්න හදාන්න එපා. ඉතින් ඥාති කියන අය ළඟ ඉදම් මේ ඥාති නම් හෝතු එකට උත්තර ඒක රින් වෙනකොට ඒකට අංශ කරන අය විතරක් නෙවෙයි ඉන්නේ. ඉත්තාවතාච එකට අංශ කරන ඇත්තොත් ඉන්නවා කියලා හිතෙන්න ඕන. ඒ අභිමානේ තියෙන්න ඕන. ඒක එහෙම අභිමානේ තියන තථාගතයන් වහන්සේට ජීවිත පූජාවක් කළොත් එයත් උදව් කරනවා. සබ්බේතුනේ එකයි. යාලකිවනේ මෙහෙම යදින් ඥානේ හැම තැනම ගිහිල්ලා හෙව්වා අන්තිමේදී බුදුහාමගෙන මේ තරුණ භික්ෂුව තරුණ ශ්‍රමණයාලගෙට ආවා. ඉන්න හිතුනේ නැහැ සමහර සබ්බීට වඩා වයසක කෙනෙක් වෙන්න. ඒ අලුත් තරුණ අය මොනවද අන්නවද කියලා හිතෙන්නේ. නමුත් එයා ඉතින් හිතාන ගියා. චන්දන් සතුටි. පමුදිතෝ සෝ උදග්ගෝ. උදග්ග කියන්නේ යාට කියා ගන්න බැරි සතුට. පීත් සෝමනස්ස ජාත ප්‍රීතිය සෝමනස්ස සම්පූර්ණින් ඒ කියන්නත් බෑ. ඉතින් බුදුහාරු දැනගත්තා. ඉතින් එයා තවත් ඇහුවා ඊට පස්සේ. ඒ ඊට පස්සේ ඇහුවා කිං පත්තින මාහ බ්‍රාහමණ. මේ බොහෝම මේ පැරණි පාළියේ තියෙන මොකේට පත් වෙච්ච එක්කෙනාට බ්‍රාහමණ කියලා කියන. දැන් ඒ කාලේ තිබිච්ච වචන ඔය අපිට ඒව දැන් එච්චර ප්‍රශ්න වෙන්නේ ඒ කාලෙ ඉතින්. දැන් අපි හදන්නේ සෝවන් සකදාගාමි නාගාමි කියන ඒවා ඩිෆයින් කරනවා බෙදා හදා කරන අපේ තර්ක ලෝකෙ වල තියෙන ඒකනේ. දන්නේ නැහැ මොකක්ද එනමුත් අපි හිතන්නේ ඒ වගේ ඒ කාලේ ඔය ශ්‍රමණ බ්‍රාහ්මණ භික්ෂු බුද්ධ කියන ඒවා මොනවද කියලා හොයාගන්න බැරුව හිටියේ. හැමෝම කියන දැන් අපි දන්නන මං සත්‍ය අබුද්ද මම මේක මේ විදිහට දකින්නේ කියේ අපි කියන්නේ ඒ විදිහට. මේ මයාලා සභියටනම් ඒ වාසනාව තිබුණා හොඳම පැයට අන්තිමේදී කැරි කියලා ගියාර දේවතාවකි තමගේ ඥාති සාලෝහිත සහලේ දේවතාවි කිවෙන්න. කිම් පත්තින මාහු බ්‍රාහ්මණ, මොකෙන්ද බ්‍රාහ්මණ කියන කෙනෙකුට එන්නේ, මොකකට ආවහම, මොන මොන තැනට ආවහම. සමණං කේන කතංචන හාතකෝ, ඒ කියන්නේ පිරිසුදු වෙච්ච. දැන් එතන හාත කියනකො සම්පූර්ණ විනාශක වෙච්ච කියන්න පුළුවන්. ඝාත කියන එක නහාතක කියලා කියන්නේ මේ ඒ සම්පූර්ණ සුද්ධක මේ සුද්ධ කරලා දා වතුර සුද්ධ වෙච්ච කියලා. සමණං කේන කතංචන හාතකෝ, මොන විදිහකට සමණ කියන තත්වයකට එන්නේ, මොන එකනාර අපි සමනයා කියන්නේ කොහොමද? ඒ කාලේ තිබුණානේ මේ සුද්ධ වෙනවා කියලා. ඒක නෑ දැන් අර වේද ග්‍රන්ථවල ඒ වගේ ජීවින්නනේ. දැනටත් ඒක අන්තිමේදී ගිහිල්ලා මේ දැන් අර ගංගේ ගිලෙන්නේ. ඒක සංස්කෘතිය විසින් ඒවා ඒ වගේ හොඳ නරකමා කියනවානේ. ඒක මට අයිතියන්නේ. නමුත් අර සුද්ධ වෙන්න කියලා අන්තිමේදී ඒක ගිලෙනවා. අප ළඟ ඒවා නැහැ කියනවා නෙවෙයි, ලගත් ඒව තියෙන්ම එක එක විදිහට සීලබ්බත පරමාස. නාගෝති කතන් පෞච්චති, නාග කියල කියන්න කොයි වගේ කියන නාග කියල කියන කොට ඒහිළම ස දැන් නාග කියනකොට අපි ඇතා කියල කියනවා. ඒ ඉන්දියන් සංස්කෘතියන ඇතික්කෙන් ලෝක එහෙමට නාග කියල කියනකොට ඒ කාලෙත් දැන් නාග වගේ අපි කියන දිව්‍යම සර්පයා නැත ඩ්‍රැගන් කියනෙක් මොනවද මකර ඒ වගේ එක එක එක සංස්කෘති වල තියෙනවා. ඒ නිසා නාගිකයන් එකට මේ විදිහට අර්ථකථන දෙනවා. ඒ කොයි වෙච්ච කොහොම එක්කනාට ශ්‍රේෂ්ඨ පුරුෂයා කියලා අපි බුදුහන්ට නාගිය කියලා කිව්වේ කියන්නේ පුත්‍රෝ මේ භගවා භ්‍යාකරෝහි. මොන දැන් කියන භග භාග්‍යතුන් වහන්සේ මට කියන්නේ කියලා. දැන් එතකොට දැන් එයාගේ හිත ඇදිලා යන හැටි පේනවා. ඩිංගෙනින්ග බුදුහාම ඉස්සරහා මේ සබිය දියවෙන සබිය කියන පරිබ්බාධික රත්ය දැන් දියවි යනවා. ඒ වගේ අපේ මේ බෞද්ධ සදහේවත් තම එහෙම දියවලා ගිහිල්ලා තථාගතයන් වහන්සේ ළඟ දියවෙන්න පුළුවන් වෙන්න ඕන අපිට. පුත්තෝ මේ භගවා භ්‍යාකරෝහි මට කියලා දෙන්න. බුදුහාමුදුරුවෝ ආයි කියන බාහිත්වා සබ්බ පාපකාන්. බාහිත්වා කියලා කියන්නේ හලලා දාලා කියන එක. හලනවා බාහිත්වා කියන්නේ අපි අයින් කරනවා කියන්නේ. බාහිත්වා කියන්නේ හලලා දාන. අපේ ඇඟේ ඇවිල්ලා තියෙනවනේ එක එක જાති පාපක වර්ග අපේ ළඟ තියෙනවා. ඒවා ටික හොල්ලා අයින් කරන්න වෙනවා. හරියට මේ ඇඟේ ඇලිච්ච මන් දන්න දිමියෝ වගේ හොල්ලා අයින් කරන්න බෑ. සමහරට කමිසෙට ඇඳගෙන ඉන්නේ සාරියට සිවුරට සත්තු හිමාවොත් එහෙම ගසලා දාන්නේ. ඒ වගේ පැත්තකට තරම් ගසලා දාන්න ඕන. ඒකයි බාහිත්වා සබ්බ පාපකා. විමලෝ කියලා කියන්නේ පවිත්‍රයි. ස්ටේන්ලස් කියන්නේ නෙවෙයි, කැළලි නෑ. සාදු සමාහිතු හොඳටම ස්ථාවරම යා තැන්පත්ලයි. දැන් මේ මට කරන්න බෑ, අහවලාට කරන්න පුළුවන් කියන කතාවට යන්න හොඳ නෑ මෙතෙන්. තිතත්තු මේ පැවැත්මේ අපි කියමු ආත්ම භාවය කියලා. අත්ත භාව කියනකොට මරණයයි ජීවිතයයි උපතයි මරණය අතර තියෙන එකක් කියලා හිතන්න ඕනේ. ඒ දෙක නෙවෙයි අත්ත භාව කියලා කියන්නේ මුළු පැවැත්මම. තිතත්තු කියන්නේ ඒක තෙල්. එතකොට එක එක තැනක තියෙනවා. තව එක්කෙනෙක් කිව්වා මේ පැත්තට දුවගෙන යන්නේ නැහැ. මේකෙන් ගියාම ඒ කට්ටියත් එක්ක කියන්නේ නැහැ. කවුඩ් එකට අහු වෙන්නේ නැහැ. කවුඩ් එකට අහු වෙන්නේ නැහැ. ගෑන් එකට අහු වෙන්නේ. ඒක ධම්ම ගෑන් වෙන්න පුළුවන්, තේරවාද ගෑන් එකක් මහාන වෙන්න පුළුවන්, විපස්සනා ගෑන් වෙන්න පුළුවන්. සමහර වචනේ හොඳ නැති වුණත් ඒක තේරුම් ගන්න විතරයි කියන්නේ. හොඳද? චිතත් කියන්නේ මා අර කියපු අර ඔකේ ගෝචර භාවනා වාසනා භාවනා දෙකින්ම මා දන්නවා සති සම්පජානනයේ දිනු කරගෙන සතිය දිනු කරගෙන හැමතැන උපේක්ඛාව තියාන හිටියාම මේක ප්‍රචලිත වෙන්න පුළුවන්. ඒකට මේක තියාගත්තොත් ඒකට විරුද්ධ යාළුවා හැලෙන්න ඉඩ තියෙනවා. ඒකට දැන් මම තිතත්තෝ නම් යාළුවාට හැලෙන්න ඉඩ දෙනවා. තමන්ගේ අධ්‍යත්ත ඒ ගෝචර භාවනාස වාසනා භාවනා දෙක එහෙමම තියාගන්න. අර වෙනුවෙන් යන්ත දියවෙල එතෙන්ටිය වෙන්නේ නැහැ අදට විතරනේ කියලා. සංසාරං අතිච්ච කේවලීසු. එයා ඊට පස්සේ පූර්ණ භාවයටපත් වෙන සංසාරේ පහු කරගෙන ගිහිල්ලා සංසාරේ පහු කරනවා කියලා කියන්නේ ඒකට අහු වෙලා නැහැ. පවතින විද්‍යය දන්නවා දැන්. මේ කම්මස්ස කතා ඥානය කියන එක බොහොම හොඳ දෙයක්. කම්ම නිසා පැවති මේක යනවය. සඳුදාට අඟහරුවාදට බදාදට බ්‍රහස්පතින්ද සිකුරාදට ඊදාට සඳුදාට බීට හවසට මධ්‍යහනට රාත්‍රියට පාන්දරට මේක හැමදාම කරකෙන විදිහක් තියෙනවා. අර ජීර්ණ පද්ධති යනවා. මුත්‍රල පද්ධති යනවා. ඉතින් එහේ හැටියට මේකත් යනවා. විඥාන පද්ධතියත් ඒ විදිහට යනවා. ඒකින් ගත දේවල් සිතු වෙලා හිමම යන දැන් කෑම කෑවහම මේ වතුර බිව්වහම ඒව පිට වෙල යනවා. ඒක තියෙන දේ අරගෙන විජලන්නේ තහ නොවි මේ ශෛලවලට අවශ්‍ය කෑම පෝෂණය දීලා ඒව පිට වෙල යනවා. සමහර සිතිවිලිත් එහෙමයි. භවතණ්හා පෝෂණය කරනවා. ඒක අතුරුදහන් වුණත් භවතණ්හා පෝෂණය කාමතන්නා පෝෂණය කරන ද්වේෂේ පෝෂණය කියලා තියෙනවා. ඒකේ එයා සංසාරං අතිච්චිනේ සංසාරනේ ඒ සංචාරණයේ ඒක පහු කරගෙන යන්න පුළුවන් වෙනවා. මේක දකින්නක විතර යෝන වෙන්නේ. ඒතකොට ඒකේ දැන් එතන තමයි තේරවාදී ක්‍රමයට අපි කතා කරන සසෝවාංශක දාගම නාගාමි අරහත් හෝ සද්ධානුසාරි ධම්මානුසාරි තෙන් තමන් කොතෙන්ද කියලා ලේබල් එකක් ගහගන්න ඕනේ නැහැ. නමුත් මනසට තේරෙයි කොතන කොයි හරියේද මා ඉන්නේ කියලා. මා ඉන්නවා නෙමෙයි කොයි හරියේද කොච්චර මට පේනවද? මගේ ටෙලස්කෝප් එකට කොච්චර පේනවද? මගේ බයිනොකියුලර් එකට කොච්චර පේනවද? මගේ මයික්‍රොස්කෝප් එකට කොච්චර ලොකුවට මේක පේනවද? බැක්ටීරියා ටික, වෛරස් හරි, ජල ජීවීන් හරි, කෘමීන් හරි පේන්නේ මට කොහොමද කියලා. මයික්‍රෝබයොලොජි. ඒක මට තේරෙනවා. කේවලීසෝ කේවලී කියලා කියන්නේ පූර්ණත්වයට පත් වෙලා සම්පූර්ණයෙන් දැනගෙන. කේවලයි කියන්නේ පූර්ණයි. එතකොට එයා කෑලි නෑ. එයා කැඩිලා නෑ. මම සිංහල කියලා හිතෙන්නේ නෑ එයාට. ඒක ඒ මේ කරන දන් භාෂාව දන් සනිට හැවොත් නැත්නම් ලියන්න ඕනොත් ලියනවා. එච්චර මොකද්ද සිංහල නියපොත්තද සිංහල හොටු ටිකද සිංහල මවිල්ද සිංහල ධනිෂද සිංහල ධනිස් පොල් කටුද සිංහල ධනිසි පිටිපස්සේ දැන්ත යන ලේ ටිකද සිංහල කකුලේ දැන් යන ලේ ටිකද සිංහල දැන්ත සුලංගිල්ල චූටි ඇඟිල්ලේ දුවන ලේ ටිකද සිංහල කන්දරාද සිංහල කන්දරාද බෞද්ධ චූටි නියපොත්තද බෞද්ධ ඇතුළේ තියෙන ලොකු විස්තම් දත තියෙනවා නම් දැනටත් ඒ විස්තම් දතද නැත්නම් අඳහපන දත්ද දිවද උඩුතල්ලද බෞද්ධ නහයද බෞද්ධ නහයෙන් ගලන හොට්ටුකද බෞද්ධ කඳුරද බෞද්ධ නහ කනද බෞද්ධ කි තමන්ට තේරෙන ඊට පස්සේ කේවිලි කියන්නේ ඒක පූර්ණත්වයට පත්වල කෑලි නැ ෆ්‍රැග්මන්ට් නැ කෑලි කැඩිලා නැ මුළු පැවැත්මම පවතින දෙයක් හෙට පේනවා. ඒ තින්සා බීති නිමස්මින් සති දං හෝති. අසිතු තාදි පෞච්චති බ්‍රහ්මා. එයා එතකොට කිසිම තැනකට මේ සම්බන්ධ වෙලා නැහැ. අර ක්ලිප් එකක් ගැහුවා වගේ කොහොම එකතු කරලා අර ක්ලිප් එකක් ගහලා අලවල තියෙන නැත්තම් මැග්නට් දැන් දැන් ෆ්‍රිජ් එකේ හැම අපි මැග්නට් දාලා මේ දොස්තර මහත්තයා හම් වෙන්න යන දවස මගේ භාවනා පන්තියේ තියෙන දවස කික්ක අපි පෝස්ට්ඉට් නෝට් හරි මොනවා හරි අලවන්න ඒ වගේ ඒවා දැයිද මනසට ඇලවිලා නැහැ. බාහිර ලෝකෙට උණු જાති තියෙනවා. අන්න එහෙම එක්කනාට මම බ්‍රාහ්මණ කියලා කියන හැබැයි බුදුහාරු එයා හරි බ්‍රාහ්මණ කියන එක දැන් බුදුහාරු මෙතෙන්දී බ්‍රාහ්ම කියලා කියලා ඒ දෙකම සමානයි. බ්‍රාහ්ම කියනකොට අර බ්‍රාහ්මන් තත්ත්වේ වෙන ඥානවල යන තත්ත්වේ නෙවෙයි එතන කියන්නේ. අර උසස්ම මනුෂ්‍ය භාවයක් ලබන එක්කනාගෙන කියන්නේ. එහෙම කියනවා බ්‍රාහ්ම. එතෝටයිකක් වුණා සිතින් කියනවා. සමිතාවි පහය පුඤ්ඤ පාපං. සමිතාවි කියන්නේ එයා දැන් එක් තැන් වෙලා එක් තැන් වෙනවා කියනකොට හිතෙන් දෙපා දැන් අර ඔය කියන්නේ දැන් ඔන්න විවාහයක් කළා දැන් එතකොට අපි භාෂායි පාවිච්චි කරන්නේ දැන් එක් තැන් වෙලා ඉන්නවා දැන් රැකියාවෙන් නැත්තම් රිටයර් වෙලා එහෙම නෙවෙයි දැන් එයා පැවැත්මෙම සෙටල් ඩවුන් වෙලා ඉන්නද? අරයා වෙන්න ඕන මෙයා වෙන්න ඕන කියලා අපි කියන ඔය කොම්පිටිෂන් එකෙන් රැස් රේස් එකෙන් නෑ. මගේ ගුරුතුමා හොඳ වචනයක් කියන අපිට බර්ත් රයිට් එකක් තියෙනවා මේකේ දැනගෙන තැන්පත්වල ඉන්න කියලා තරගෙන් ඈත්වල ඉන්න. එයා ඒක කියනවා we have the right to slow down කියලා සමහරවල්. අන්න ඒ වගේ එකක් හිතේ ඉන්න ඕන දැන්. කවුරු වෙන්නද අපි හදන්නේ මේ? කතා කරන එක්කෙනාට ඇසුළු හොඳ මං ඔහු කැඩපත අපමණයි. මං කවුද වෙන්න හදනවා? අනිත් අය ලවා කියවන කෙනෙක්. හොඳයි කියලා හරි, අගෙයි කියලා හරි, අනිත් අයට මන් නැතුව බෑ කියලා හරි මම එක්තරා හොඳ රෝදයක් වෙන්න හදනවා මේ ඉන්න ගොන්නේ. මං මේ මගේ මන් ඒ මං කියන දැති රෝදෙ නැත්තම් අනිත් ඒවා කරකින්නේ නැහැ කියලා හිතන් ඉන්නවා. සමහරට ඒක කියවන ඉත හොඳට කරකින්නේ ඉඳ දිනවා. ඒ නිසා මම විශේෂ දැති රෝදයක් මේ මැෂින් එකේ කියලා ඒක යනවා නම් කම්ම විපාකන යන් දිඩ දෙනවා. නමුත් ඒක ගලවලා දාන්න දෙච්චරයි ගලවලා දාලා අයින් වෙන්න පුළුවන් වෙනවා. ඒක සෙටල් ඩවුන් කියන්නේ. සමිතාවි පහයි පුඤ්ඤ පාපං පුඤ්ඤ සහ පාප දෙකම අයින් වෙලා ගිහිල්ලා යයි. ඒකෙන් තව කෙනෙක් වෙන්න හිතලා පුඤ්ඤ කරන්නේ නැහැ ඊට පස්සේ. යහපත් දේ සිද්ධ වෙන ඉතර. පාප කොහොමවත් කෙරෙන්නේ නැහනේ. විරජෝ ඥාත්වා ඉමං පරංච ලෝකං. ඒකෙන් අයින් වෙලා ගිහිල්ලා විරජ කියන්නේ දුවිලි නෑ යට ඊට පස්සේ. ආපු මේ එකතු වෙලා තැම්පත් වෙච්ච දුවිලි නෑ. පීතමාලෝ විරාජෝ ඥාත්වා ඉමංච පරංච ලෝකං. දැන් මෙතන හුඟක් වෙලාට කියනවා ඉමංච ලෝකං පරංච ලෝකං. අර කිවිදන් කාල ක්‍රියා වෙනවයි කියලා. ඒ කලේබරේ කියන දැන් මේ පාවිච්චි කරන එක නතර වෙච්ච පෙනහළු නතර වෙච්ච වෙලාවට පෙනහළු ඩයප්‍රන් නතර වෙච්චලාට ඔක්සිජන් යන්නේ. ඔක්සිජන් ගියේ නැතුණාම රුධිර සංසරණ පද්ධතිය ඔස්සේ ඔක්සිජන් ටික යන්නේ නැහැ මොළයට. මොළයට ඔක්සිජන් නැතුණාම මේ සෛල ඔක්කම මැරිලා යනවා. ඊට පස්සේ ඒ මොළේ කියනවා ඉවරයි දැන්. මේක පාවිච්චි කරන්න බෑ කියලා ඔක්කොම ස්විච් එක අන්ප්ලග් කරා වගේ. විඥාණයෙන් අන්ප්ලග් කරා ඉවරයි. ගත්ත ෆොටෝ ටික අනිත් අය බලයි ඉච්චර. ඉමන් පරංච ලෝකං ජාති මරණං උපාති වත්තු. ඒක ජාති සහ මරණ කියන දෙක පහු කරගෙන ගිහිල්ලා. සමනෝතාදි පෞච්චිතේ තතත්ත. ඒ තත්ත්වයට පත්වෙච්ච එක්කෙනා ඒ නිසා එකෙන් තමන්ටම තමන් සත්‍ය භාවයට පත්වෙච්ච එක්කෙනා මේ යන්නේ මොකද්ද කියලා තමන්ම දිවගාල තොලගාල රස බලපු එක්කෙනා එහෙම ඒ වගේ ශ්‍රමණයාට කියන තාදී කියලා. ඒගෙන කතා කරන අපිට තැහෙන බණ කියන්නේ බොහොම රසමුසු සූත්‍රය බොහොමින් යෝජනා කරාට තථාගතයන් වහන්සේට වන්දනා යකෝටි ප්‍රකෝටි සැරයක් බොහොම අභිමානයක් ඇති වෙන උන්වහන්සේගේ මාර්ගයන්ත ලැබිච්ච කියන බොහෝ කුසල් කර්ම කරලා තියෙන වෙනවා අපි කවුරුත් වාසනාවන්ත බුදුසරණයි සතියේදී මම හඳයි සාකච්ඡා විවෘත කරන්නම් කල්‍යාණ මිත්‍රෙන්ට පුළුවන් පිළිගැනීම් හෝ අදහස් වශයෙන් හෝ කරුණු දක්වන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණ ජයතුමාට මම පොඩ්ඩක් වයින්න ප්‍රශ්නයක් එකක් අහන්න. මේ සත්‍යතුමානි මේ සරල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මේ ප්‍රශ්න ටික යොමු කෙරුණේ මේ සබියේ පරිබ්‍රාජිකයාට ඥාති දෙවියෙක් විසින් කියලා කිව්වා. ඒකට ඒ අතතිවිච එක ප්‍රශ්නයක් තමයි මේ බුද්ධ කියන වචනේ තේරුම් ගැනීම. එතකොට එහෙම කිව්වම එයා ගියානේ නොයෙකුත් ගුරු රුගාවට. එතකොට මට හිතෙනවා මේ අපි මේ දැන් බුද්ධ කියපු ගමන් අපි අද පැහැදිලි කිරීම තුනක් කෙරුණේ අපි තථාගතයන් වහන්සේගේ ගුණස්කන්ධය කියුණේ බුද්ධ කියලා. නමුත් ඒ අර්ථයෙන්ද මේ බුද්ධ කියන වචනේ තේරුම් ගන්න කියලා කිව්වේ? එහෙම නැත්නම් බුද්ධ කියලා කියන්නේ මේ අද පැහැදිලි කරගත්තා වූ ගුණස්කන්ධය ඇත්තා වූ ඇති කරගත්තා වූ උත්තමයාට කියන නම. ඉතින් අපේ ගෞතම සිද්ධාර්ථයන් ඒ තත්ත්වයට පත් වුණ නිසා අපි බුද්ධ කියලා කියනවා. එතකොට කියලා හිතුණා. එතකොට මේ ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න කැමති මේ අපි දැන් මොකද අපේ මයින්ඩ්සෙට් එක තියෙන විදිහට අපි බුදුහාමුදුරු ගැන අහුවා වගේ නෙමෙයි අපිට මේක දැනෙන්නේ. නමුත් අපේ බුදුහාමුදුරුන්ට ඒ ගුණ ටික තියෙන බව සත්‍යක්. ඉවිච්ච බව. නමුත් අර දෙවිවරයා කිව්වේ බුද්ධ කියන වචනේ තේරුම හොයාගන්න කියලා ඒ තත්ත්වයට පත්ච්ච කෙනාගේ ලක්ෂණ කියන එක අර්ථෙන් මේ කෙටි ප්‍රශ්නයක් සත්‍යතුමානි ගැන පොඩ්ඩක් කියනවාද ඉස්සෙල්ලා? ඔව් දැන් මෙහෙමයි. හැමෝම ඒ කාලේ මම බුද්ධ මම අරහන් කියලා කවුරුත් මොකද ඒ කාලේ තිබිච්ච දේ තමයි ඒක. මේක දැන් හොයලා ඔක්කොම දැන් ඍග්වේදයේ ඉඳලා විශේෂයෙන් උපනිෂද් පහු කරගෙන ආපු කාලේ උඩ උපනිෂද් කියන්නේ ඒක දැන් හොද්දටම ප්‍රබුද්ධ භාවයට පත් වෙලා දැන් මේ කාලේ තියෙන මේ කාලිස් ඉස්සර තවර දැන් පුබුදුන් ප්‍රබුද්ධ භාවයක් තියෙන නිසානේ දැන් සමහර මේ ওই විදිහටම කියන්නේ මම සත්‍ය අවබෝධ කරන මම සෝවාන් වෙන මේ ටිකෝ නොටිකෝන්නේ ඔක්කොම තමන් ප්‍රතිඥා දෙන්නේ දැන් මම මේක ඒක වෙන්න පුළුවන් කියනකොට බොරුවටත් නෙමෙයි සමහරට අභිමානේ අධිමානේ නිසා වෙන්න පුළුවන්. ඒ වගේ බුද්ධ භාවයේ පිළිබඳව ඒ කාලේ කතා කරා එක මතකද? ඊතර උපකාජීවක ඇහුවා. එතකොට මේ අර මේ මුලින්ම බෝධිය ළඟින් යනකොටම එයා දැනගත්තා මෙයා කවුරු හරි හොඳ කෙනෙක් කියලා. එයාට තේරුණා. එතකොට බුද්ධහන් කියෝ මේ විශේෂය මොකක්ද එයාගේ තියෙන විශේෂය කියලා. එතකොට බුදුහාර කිව්වේ මට ගුරුවරයෙක් නෑ. මන් තනින්ම එක තේරුම් ගත්තේ මේ මම අනන්ත ජින කිව්වා ඊට පස්සේ. බුදුහාර එතෙන්දි තමා උත්තරේ දුන්නේ. එයා ආජීවක හැබැයි උපක ආජීවකේ. ආජීවක කියලා කියන්නේ දැන් කාලේ ඉන්න මැටීරියල්ස්ලා කොමියුනිස්ට් කියන්නේ. කොමියුනිස්ට් කියන මන් දේශපාලන අදහස නෙවෙයි කියන්නේ දාර්ශනික අදහස. නම් පක්ෂයක් කියලා කියනවා නෙවෙයි. ඒ කියන්නේ සම්පූර්ණ භෞතික විද්‍යාවට නැඹුරුච්ච මනස. භෞතිකත්වයේ විද්‍යාව කියන දබ්බේ භෞතිකත්වයේ. භෞතික ඔස්සේම යමක් හොය නැත්තම්. එහෙම නම් ආජීවකේ. එතකොට එයා ඇහුවා ඔයා මේ ඔයා කවුද ඔයා බොහොම චවිවන් බොහොම සම චවිවරණ පිරිසිදුයි බොහොම පිරිම ඉන්ද්‍රියන් තියෙන ලස්සන ඔයා කාගේ ධර්මයක්ද කැමති වෙන්නේ කියලා. එතකොට එක එකනා ඒ කාලේ ෆලෝවර්ස්ලා ෆලෝ කරලා තියෙනවා අර හය දෙනා වගේම. උපක දැන් මේක දැනගත්තම යාට තෝනේ මොන හරි එයා ඉතින් ඔච්චං කරන සම එතකොට බුදුහාර කිව්වා අර ප්‍රසිද්ධ ගාතන් සබ්බාවිදු සබ්බවි සබ්බාබිදු සබ්බවිදුහමස් මේවා එතිකෝන්න එතෙන්දී උන්වහන්සේ කිව්වා නමේ ආචරිවත්ටි මට ගුරුවරයෙක් නේ සදිසෝ මේ නවිජ්ජති මට සමාන කෙනෙක්වත් ඉන්න විදියක් නැහැ ඉන්නේ නැත්ති මේ පටිපුද්ගලෝ මට වැරදි කියලා මට කියලා මේක වැරදි කියලා මට අභියෝග කරන්න කෙනෙක් ලෝක කොහෙවත් නැහැ අන්න එතෙන්දී කිව උන්වහන්සේ අහං යරහා ලෝකේ අහං සත්තානුත්තරෝ මම හොඳ මාර්ගදේශකයෙක් මට මේක පෙන්වන්න පුළුවන්ද ඒකෝම්හි සම්මා සම්බුද්ධෝ අන්න එතින් උන්වහන්සේම කිව්වා සම්්‍යක් සම්බුද්ධ භාවයට පත්වෙච්ච එකමෙක්කෙන වෙන කෙනෙක් නෑ ආයේ සීති භූතෝස්මි නිබ්බුතු සසේ හිල්ලුනා නිබ්බුතයි එතකොට එයා දිවහොල්ලා ගියා කියලා දන්නවනේ නේද? එතකොට එයා කියන හැටි නම් ඔයා අනන්ත ජීන වෙන්න ඕන. ඒ ජීනවරුන්ගේ ඒක කෙලවරක් නැති තත්ත්වයට ගියේ කෙනායි කියලා. ඒතර කවුරු හරි ඉන්නවා නම් ආස්වාක්‍යයෙන් ඒ කවුරුත් එහෙම තමයි කියලා කිව්වහම එයා එහෙමත් වෙන්න ඕනේ කියලා ඔළුවත් හොල්ලලා අනේ ඔච්චම් කරලා මේ යන්න ගියා. මේ එතනින් බහැල වෙන පැත්තේ ගියා යන්න ගිය පාරේ නෙවෙයි මෙයා පැත්තකින් අයින් ගහලා වෙන කෙළේ පාරකින් ගියා යන්න තව කිව්වොත් කතා කරන් දෙනවනේ කියලා එක්සිට් එකක් ගන්නවා. එතෙන්දි බුදුහාම කිව්වන්නේ බුද්ධ කියන එක. එතෙන්දි තමයි උන්වහන්සේ දැන් ඊට පස්සේ මතකද එතනින් පස්සේ උන්වහන්සේ උපකටම කියවනේ මන්ද යනවා මගේ දායට පංචවග්ගියන් හැමෙන්න කියලා. මේ එතකොට අමා බෙරේ වාදනය කරන්න යනවා කියලා ඒ නිසා තමයි ඔය ජපානයේ සෙන් නිකායක එක්තරා සෙන් නෙවෙයි සමාවෙන්ද එක්තරා ඒ සම්ප්‍රදායක අර බෙරයක් ගහන්නේ අමත දුන්දුබිය කියලා ඒ බෙරේ ගහනවා කියලා එකට එක ලිටරලි එක ගත්තා ඒ විදිහට. මේ භික්ෂුන් වහන්සේලා ගෞරවයෙන් කවුරුහක් දැක්කා මෙහෙම කරනවා. මොකද අල්පකට කියවහම එතෙන්දී මතකද දැන් බුද්ධ කියන වචනේ ගන්න කියන්නේ ආපකාලිකව කතා කරා ඒ පංචවග්ගිය මිත්‍රයන් ඒ කට්ටිය දැන් ඒ කට්ටිය දැක්කහම ඒ කට්ටිය සාකච්ඡා කළානේ අපි මහවග්ගපාලියේදී හොඳට ඒ විස්තර සම්පූර්ණ සමහර සූත්‍රවලක් තියෙනවා මේ අන්න අර මේ භාවනාව අත්හැලා දාපු මේ ආයත් මේ ඔය සැප විහරණයටපත් වෙච්ච මේ බාහුල්ලක කියලා කිය එයා ඔන්න එනවා කියලා කිව්වා. ඒකට අහු වෙච්ච එක්කන ආයත් කාම ලෝකෙට අහු වෙච්ච එක්කන නායනවා නෑ සෝ වඳින්නට නම් එපා නැගිටින්නත් එපා එයාගේ බාන් පිළියන් දෙන්නත් එපා. අපි ආසනේ අද්දෙමු. ඉතින් කැමැතිනම් වාඩි වෙයි. අන්ත ඒ කටි එහෙම වෙන්න බැරි වුණා හැමින්ද. ඒ කටේ බුදුහාම ලඟ වෙනකොට දුවලා ගිහිල්ලා දැන් ඒ කටත් විශ්වාස කරානේ මේක මාර්ගය කියලා. එයාලං දැන් හොණ්ඩඤ්ඤත් ඇඟිල්ල උස්සලම කිව්වනේ එක ඇඟිල්ලක් එතෙන් හිටියම ලොකුම බුද්ධිමතා හැටියට ඒ සයන්ස් එකේ නමුත් එයාත් අත්හැරලා දැම්මානේ. මොකද එයා පිළිගත්තේ කර පිළිගත්ත මතයට එරෙහිවේ ගියාම අපි අත්හරිනවා. අපි පිළිගත්ත රටාවට සංකල්ප අනුවට කවුරු හරි කතා කරනවා නම් ප්‍රතික්‍රියා කරනවා නම් විතරයි එයා හරි කියලා අපි තියන්නේ කරන්නේ. ඉතින් අච්චර එක ඇඟිල්ලක් උස්සලා එයා බුදු වෙනවා බුදු වෙනවාමයි කියලා එයාත් ගිහි ගිය අත්හැරලා ගියා යාළුවෝ ටිකත් එක්ක. එහෙම ගිය එක්කෙනත් අන්තිමේදී ආය නම් මෙයා බුදු වෙන්න අන්න කාම ලෝකෙට ගියා වැටුණා බාහුලික වුණා කියලා අපෝ ගියා. එතෙන්දි බුදුහාමර එතෙන්දි කිව්වා භික්ෂුවරුනි, අන්න එතෙන්ද භික්ෂු කියන වචනේ එනකොට අපි කතා කරා භික්ෂුවරුනි මට යාළුවෙක් හැටියට ආවුසවාදෙන් හරි කතා කරන්න තම නමින් හරි. අරහං භික්ඛවේ තථාගතෝ සම්මා සම්බුද්ධෝ. මම අරහන්ත භාවයට පත්වෙච්චේ සම්‍යක් සම්බුද්ධ කියලා උන්වහන්සේ තෙන්ද ප්‍රතිඥාවත්. එසා පස්සේ මේ බුදුහාම කියනකොට ඒ කට්ටිය අමාරුවෙන් මේ කවද උන්වහන්සේ කිව්ව පිළිගන්නේ නැති. මම කවද හරි කිව්වද ඔය අවුරුදු 5-6 අඩු ගානේ හතරක්වත් ඒ කට්ටියත් එක්ක ඉඳ තියෙන ඉතින් කර ආලාර කාලා මුද්දි කරන් පුත්ත ළඟ බාහර්ගවල ළඟ ඉගෙන ගත්තනේ අවුරුදු 3-4ක්වත් ඒ අන්තිම දුෂ්කර ක්‍රියාව කරන්නේ. එතකොට මං කිව්වද කවදා හරි නැගිටලා ආ මට සත්‍ය අවබෝධි වුණා කියලා. මේ මිකට දාලා ගියානේ යන්න. එදන් එන්නේකයි චිතත්වකී ඒ දාලා ගියයි කියලා සිදුවත් ආ නෑ නෑ හා මං ආයිත් කන්න වොන්න තින්නන් මාත් එක්ක ඉන්න කියලා එහෙම කතා කරේ නෑ. අන්න තෙන්දි ඒක තමයි බුද්ධ වුනේ. බුද්ධ භාවයේ කියන එක ඒ ටයිටල් එක ගන්න උඟක් අ උත්සාහ කළා. ඒක දැන් ඒ සබ්බඤ්ඤූ කියන කොටසට ගියා අපේ ජෛන මහාවීරතුමන් නාත පුත්‍රයන්. ඒක සබ්බඤ්ඤූ කියන தත්තරි හැමදේ හැමතිස්සෙම සබ්බඤ්ඤූ සබ්බ දස්සාවේ හැමතිස්සෙ හැමදේම පේනවා කියන්නේ. ඒ ඇත්ත උතුම් සමහර අය දැන් මක්කලි ගෝසාල වගේ ඇත්තෝනම් වෙනම දියා. නමුත් ඔය සංජය නම් නිකන් ආදවගේ ලිස්සන කෙනා කියලා කියන්නේ මහතේ එයා උත්තරයක් දෙන්න නැත්නම් එයාට එක්තරා අවබෝධයක් තියෙන්න ඇති. නව නිගන්ධ නාත පුත්තුමන් ජයන මහාවීරතුමන් උතුම් කෙනෙක්. එයා වෙන විද්‍යාවක් යාට තිබුණා. නමුත් අර බුද්ධ භාවයේ කියන එක තේරුනේ මෙතෙන්දි තමයි. එතෙන්දි තමයි බුද්ධ කියන එක ආවේ. එතෙන්දි තමයි ඉතින් ඒ බුද්ධ භාවය ඒක ටයිටල් එකක් පමණයි කිව්වේ ඒක. එතකොට ඒ බුද්ධ කෙනෙක් බුදුහාමර කියන්නේ එකම ලෝක ධාතුවේ දෙන්නෙක් ඉන්න විදියක් නැහැ. එහෙනම් අපි ලොජිකලි ගත්තොත් වෙන ලෝක ධාතු වල මේ වෙනකොටත් බුදුරු ඉන්නවා. ඒකයි විදිහට මම වැඩිපුරත් එක්ක කතන්දරේ කිය මේ ගන්නට ඕන නිසා බුදුසාරණ මම හිතර පිළිතුරක් ලැබෙන්න තැති කියලා. සාදු සත් සතිත්වන්නේ එහෙමයි. ඔව් ජයන්ත මහත්මයා හොඳයි. අපි තවත් කෙටියෙන් හෝ ප්‍රශ්නයක දෙකට අදහසක තියමු වෙලා අද සාකච්ඡාව නිමා කරමු. මම කල්යාණ මිත්‍රෙන් තියමු වෙනවා. ප්‍රශ්න හෝ අදහස් තියෙනවා ඉදිරිපත් කරන්න. කල්යාණ මිත්‍රෙන් ප්‍රශ්නය වගේ මට නම් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒක ටික ලොකුට යන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හින්දා පස්සේ ගන්නත් හිතනවා. නමුත් මම ප්‍රශ්නේ යොමු කරලා සත්‍යත්වමාටම තියෙන්නේ යොමු පස්සේ ගන්නවද කියලා. සත්‍යත්වමානේ දැන් බුද්ධ කියන ඒ පැහැදිලි කිරීම තුළදීත් අතරම මේ ඒ පැහැදිලි කිරීම තුළ මේ අර්ථයම තිය වෙනවා. පොතේ තියෙන්නේ මේ බුද්ධ ජාති පොතේ නම් අනිත්‍ය අධිකින වචන පැහැදිලි කරලා තියෙනවා. තෘෂ්ණ දිස්ත්‍රි කල්පයන් දෘෂ්ටි ඒ කල්පයන්ද සසරද චුති උපති දෙකද යන මේ හැම අනිත්‍ය ආදි වශයෙන් දැක කියලා ඒ ආකාරයෙන් අනිත්‍ය කියන වචන දෙන පැහැදිලි යොදාගෙන තියෙනවා. ඒ වගේම තමයි බ්‍රාහ්ම කියන එක පැහැදිලි කරනකොට ශ්‍රමණ කියන දේ පැහැදිලි කරනකොට පවා මේ අනිත්‍ය ආදි වශයෙන් දකින්නවා කියන දේ සඳහන් වෙනවා. ඉතින් අපිට ඒක ඉතින් අපි දන්නවා මෙතුවක් වෙන අපි ඉගෙන ගත්තේ ධර්මයේ විදිහට තථාගත ධර්මයේ අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන ත්‍රිලක්ෂණය ගැන අපි බොහෝ දේවල් එදා මෙදා තුර ඉගෙන ගත්තා බොහෝ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන්. ඒ විදිහට ස්වාමීන් වහන්සේ සත්‍යතුමානි මට මේ අනිත්‍ය කියන වචනේ සත්‍යතුමාගේ මාතු වාලි දැනුමේ උපකාරයෙන් අනිත්‍ය කියන වචනේට දිය හැකි තේරුම කුමක්ද කියලා දැනගන්න කැමතියි. අද දවසේ ඒක නොගලපෙනවා නම් වෙනත් දවසක ගන්න කමන්නේ. අතරම අනිත්‍ය දකින්නේ කොහොමද බලන්නේ කොහොමද කියන එකට වඩා අතරම මේ ප්‍රතිපදාවකට නෙමෙයි ප්‍රති වචනේ අර්ථයෙන් අනිත්‍ය කියලා කිව්වන් පස්සේ කුමක්ද අනිත්‍ය කියන දේ. අයි අවුරුදු මෙච්චර කල් ධර්ම කතා කරලා දැන් මේ අහන්නේ කියලා හිතයි. නමුත් හේතුකුත් තියෙනවා. ඉතින් අත්‍යතුමාගෙන් ඒක ගැන දැනගන්න කැමතියි. වෙලාව ගැලපෙනවා නම් දැන්. ඔව් මේ වෙලාව නොවේ නම් අපිට පුළුවන් ඒ වෙනත් දිනයකට ගන්න. විතරින් හොතෙන්දී අනිච්චය කියලා කියනකොට අර පයනු චයන්න කියන වචනේ අර වයන් වගේ ලින් චයන්න වශයෙන් යෙදෙන වචන දෙක තේරුමත් වෙනසක් තියෙනවද කියන අර්ථයෙන් තමයි කතා කරන්නේ. මොන කමද? දැන් තේරෙන මොකක්ද? නෑ නෑ. ඒ එතන ඉච්ඡේ කියලා පයනු චයන්න මේ මතෝ گیا۔ ඕ සතුටු හේවේ. ඉච්ඡා කියනකොට තියෙන අර කැමැත්ත කියනවා. ඒ තේන තමයි ඉගෙන ගන්න ඕනේ. ඒක දන්නේ හුඟක් වෙලාවට ව්‍යාකරණ දැනුම නැත්තම් අර මේ අලි අන්ද අලිය කැලේ ගස්වල හැප්පෙනවා වගේ හැප්පෙනවා කියලා කියන පදේ පදේ සංකේය වනේ අන්ද ගජෝ විය කියලා. ඉන්සයි නිරුක්ති එහෙම දැනගෙන තියෙන්න ඕනේ. ඉච්ඡා කියලා කියන්නේ එතන තියෙන කැමැත්ත බලාපොරොත්තු කියන එක. එතන දෙන්නේ ඉච්ඡා යන්නයි සාමාන්‍ය ඔය තියෙන ඡායන්නයි මා ප්‍රණ ඡායන්න. ඡායන්න කියන ඔය කිවි ජයන වගේ ඡායන්න පාන ඡායන්න. ඒකද. ඒ ඉච්ඡා කියන්නේ කැමැත්ත කියන එක බලාපොරොත්තු කියන එක. ඒකෙන් කියන ලාමක පාපක ඉච්ඡා තමයි හුඟක් කියලා තියෙන. අංගන කිවි ඒවා තමයි. එතන ඉච්ඡා කීවි. අපි හිතන ඉච්ඡති කියන්නේ මම කැමති වෙනවා බලාපොරොත්තු වෙනවා. ලයික් කියලා කියන්නේ I like that කියන එක තමයි. අහං ආහාරං ඉච්ඡාමි. මම කැමති වෙනවා බලාපොරොත්තු මම කැමති ආහාර බලාපොරොත්තු. දැන් මෙතන ඔය අනිච්ච කියන තැන එන්නේ නෑ ඉච්ඡනේ මට අහලා තියෙනවා ඒකන කතා කරන ඇත්තගෙන ඇත්තන්ට අනුකම්පා කරන්න වෙන කරන්න දෙයක් නැ වෙන නිච්ච කියලා කියන්නේ නිත්‍ය කියන එක. ඒක නිත්‍ය වචනේ. නිත්‍ය නොවන දේ අනිත්‍ය වෙන්නේ. නිච්ච නොවන දේ අනිච්ච. ඒ නිච්ච නැත් අබ්දන නිත්‍ය කියලා කියන්නේ අර පර්මනන්ට් කියන එක. අරකෙතින්නේ බලාපොරොත්තු කියන්නේ. ඉච්ඡා කිව බලාපොරොත්තු. අපි දැන් හෙළබසින් ඔය ලංකා බාහිර ඉච්ඡා භංගත්වය කියන්නේ අන්න බලාපොරොත්තු සුන්නේ. මේ බලාපොරොත්තු තමයි යන්නයි අල්චයන්නයි අර ජයනුචායන්නයි. ඉච්ඡා භංගත්වය අනේක සොඳ එකක් තේරුම් ගන්න ඉතින්. මෙතන අනිත් කියලා කියනකොට තියෙන්නේ නිකං ඡයන වයනු ඡයන වයනු ඡයන දෙක. අර සම්මා වාචා කියනකොට ඒ ඡයන තුන. ඒතකොට නිච්ච කියලා කියන්නේ ඒකේ සංස්කෘත වචනම නිත්‍ය කියලා. එහෙම නොවන දේ අනිච්ච. ඒකද අපි දන්නවද මේ ඉම්පර්මනන්ට් දැන් පර්මනන්ට් රෙසිඩන්ස් කිව්වොත් දැන් ඔය දැන් වීසා ගන්න නැත්නම් දැන් මේ දවස්වල මෙහෙමක් කරලා ඒ අර ඒකට වීවි පර්මනන්ට් කියලා කියන්නේ යාට ඒ ඉන්න පුළුවන් දිගටම මගේ ජොබ් එක මට පර්මනන්ට් ජොබ් එකක් හම්බුණා කියලා කියන්නේ ඒක මං ස්ථිරව ඒක හම්බුනේ ඒ කතා කරන භාෂාවක පර්මනන්ට් අන්න ඒ වගේ ස්ථිර රැකියාවක් තියෙනවා එක ස්ථිරුණා මං මගේ ජය තහවුරුණා වගේ ඔහොම කියන්නේ අපි ස්ථිර වෙන අන්න ඒකයි ඒ දෙකේ වෙනස අපි එතකොට ඒක එහෙම නොවන දේ තමයි අනිච්ච වෙන්නේ. අර ඉච්ඡා භංගත්වයේ කියන එකේ බලාපොරොත්තු කියන වචනේත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. කවුරු හරි එහෙම කියනවා නම් ඒක වැරදි කියලා කියන්න ඒ දැන් ගෞරවයෙන් සමහරට එහෙම කියන්න වෙනවනේ. ඉතින් එතෙන් අයින් වෙන්න. පිටත්තවල තෙන් අයින් වෙන්න. ඒකවත් තේරුම් ගත්තේ නැත්නම් ඒකෙන් අයින් වෙන එකයි තියෙන්නේ. සුද්ධ කරන්න හදන්න එපා. කානු සුද්ධ කරන කෙනෙක් වෙන්න එපා. ගාබේජ් මෑන් කෙනෙක් වෙන්න එපා. ගාබේජ් මෑන් කෙනෙක් වුණොත් එයා ගාබේජ් කලෙක්ටර් කෙනෙක් වෙනවා. ඒ වගේම අයින් වෙන්න ඕන. මේ ටික මේ ප්‍රචාරය කරන්න ප්‍රචාරය කරනවා නම් කොහොමද අපි අවසන් කරන්නේ නේද ජයන්ත මහත්මයා? එහෙම ජයන්ත සද්දිතුමන් සමාය නැතරම මේ නමුතර අර වෙනත් අයට වඩා පුංචි මම සමායන මෙතන එහෙමත් මගේ පැත්තෙන් මේක කියනවා නෙවෙයි අර අපි අර මේ කට්ටියක් එකතු කරගෙන කරන වැඩක් ඒ වගේම හින්දා ඒ අයට විවිධ අදහස් විවිධ මත ඇති වෙනවා. ඉතින් අපිත් මේ තමන්ගේ දරුවෝ ප්‍රතිදේයක් තේරුම් ගන්නවා ඩක්මැති වගේම අපිත් සමග මේ කුමුතුවක් කරේ නැහැ දෙයක් වැඩදී විදිහට ගන්නවා නම් අකමැත්ත තියෙන නිසා ඒව ඉස්මතු කරන්නම ඒ වගේ ප්‍රශ්නයක් ඒ ආකාරයට මොකද කිසිම කෙනෙකුට අපහස නොවන ආකාරයට. ඉතින් ඒ නිසා මම හිතනවා ඒක පැහැදිලි වෙච්ච එක හරිම වටිනවා. උතුම් පැහැදිලි කරපු ආකාරය අපිට බොහොම ප්‍රයෝජනවත්. ඉතින් ඒක පැහැදිලි වුණා කියලා හිතනවා. ඒ වගේම අද විශේෂයෙන්ම අද ගාතව අද සම්බන්ධය අර අද තිතත් කියන වචනේ පැහැදිලි කිරීමේදී සත්‍යත්වම අපිට පැහැදිලි කර දුන්නා. අර ස්ථාවර පවතිනවා එහෙම නැත්නම් මේ එක එක තැනට අහුවෙන්නේ නැතුව යයි මේ ඒ ස්ථාවරත්වය ඇති කරගත්ත කෙනා තමයි බ්‍රාහ්මණ අතරපත් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ගැළපීමක් තියෙනවාද දේශනාවට සම්පූර්ණ මේ පැහැදිලි කර ගැනීම මම හිතන එක වැදගත් කියලා. ඒ නිසා මම අපි ඒක අපි කිසිම නමක්ම සඳහන් නොකර නිසා අපි පටිගත කිරීමෙන් තියමු මේ අසන්න කෙනෙක් ඉන්නවා නම් ඒකට ප්‍රයෝජනක් වෙන නිසා ලෝකයට අනුකම්පාවයි. හොඳයි මම සත්‍ය ජයන්ත මහත්තයෝ වෙනවා සාකච්ඡා නිමා කරන්නා සත්‍යතුමා. හොඳයි අපි තාම සංස්කෘතික වේදී වෙනවා සත්‍යතුමනේ. අද මේ අපි දැනගත යුතුම කොටස් කියලා හිතන මේ සාකච්ඡාවෙන් පස්සේ විශේෂයෙන්ම අද සාකච්ඡා කරපු දේවල් ඉතින් අපේ ශ්‍රොතමය ප්‍රඥාව වැඩි වුණා. ඒ වගේම අපිට මේ කතා කරපු දේවල් තුළින් අපේ ආධ්‍යාත්මික ගමනටත් බොහෝ සෙයින් උපකාර වන ධර්ම කරුණු මතු වුණා. ඉතින් සවනට සිසිලස වෙනිනුත් මේ සීලු කල්යන් මිත්‍රයන් වෙනුවෙන් ඉතාමත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරන සත්‍යතුමනි. එහෙමනම් ඔබ තුමාට අප යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන ලෙස. අපට ඇහෙන්නේ හොඳයි. සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි. අර ඉච්ඡා ගැන කියපු නිසා දැන් අර ඔය ලංකාවේ ඔය භික්ෂුන් වහන්සේලා ගාථාවක් කියනවා මේ ආශිර්වාද කරනකොට ඉච්චිතම් පත්තිතම් කියලා. අන්න එතන තියෙන්නේ ඒ බලාපොරොත්තු වෙන දේ කියලා. එතන ඉච්ඡා කියලා කියන්නේ ඒ බලාපොරොත්තු ඉච්චිතම් පත්තිතම් තුයන් කිප්පේ මේ සමිච්චිතු කියලා ඒ පාලි ගාතාවක් හදපු එකක්. හොඳද? ඒ බුදුහාමී ගාතා නෙවෙයි. සමහර ඒවා. ඒ වගේ මතක තියාගන්න එක හොඳයි. පාලි ඉගෙන ගන්නට ඕන. ඩිංගි ඩිංගි ඩිංගි ඩිංගි ඉගෙන ගන්න ඕන. වික්ක බෝධි කෙනෙක් කෙනා USA කෙනෙක් යා පාලි ඉගෙනගෙන අන්තිම පරිවර්තනය තානිස්සතෝ. ඉතින් පෑ 24 මම ඔළුවේ කැක්කුමකින් තුක්කෙන්ද කෙනෙක්. ඉතින් ඒවා ඒටිදි කළා. ඒ නිසා ඒ ඇත්තන්ට ගෞරවය තියෙන්න ඕනේ. ඒ නිසා අපි ධර්මය හොයන්න ඕන. අපි ධර්මය හොයන්න ඕන. වචනත් හොයන්න ඕන. වචන නැති වුණොත් වැරදි තේරුම් ගන්න ඉඩ තියෙනවා. බුදුසරණයි. වචන ඔස්සේම හිර වෙන්නත් හොඳ නෑ. හැබැයි අවබෝධීදී නම් සම්මා සම්බුදුසරණ ජාන්ත මහත්මයාට බොහොම පිං. දලොත් මාත්ම නිරෝගී වේවා. අපේ කෙලෙස් අඩු වේවා. අපේ සිත් පිරිසිදුයි, පිවිතුරුයි, නිර්මලයි. පිරිසිදු සිතින් කරන දැහැමි පැතුම් අදිෂ්ඨානයන් ඉෂ්ට සිද්ධ වීම ඊට වඩා වැඩි. සපැතුම් රසක් අදිස්සංසක් කරමු. මේ ජීවිතයේ, මේ භවයේ, මේ සිවුර දරාගෙන සිටි පෝෂණය කළ මෑණියන් කායික හා මානසික වශයෙන් සුපත් බලබත්තා පියානන්ද පරමූ යහපතම දක්කිත්තා. මේ පුණ්‍ය චේතනා බලවත් උපනිශ්‍රය සම්පතක් වීමෙන් අපේ ඉදිරි දීමක තවදුරටත් භාග්‍ය සම්පන්න හා වාසනාවන්ත වේවා. දෛනික දීපැත්මේදී කායික වේදනා, මානසික වේදනා, දුක්, කම්කටොළු අනන්තයි, අප්‍රමාණයි, අනිවාර්යයි. ඉවා නැගෙන මතුවෙන තරමට ඒවාට සතිමත්තු මුහුණ දෙන තරම් චිත්ත ශක්තියක් ලැබියෝ. මේ ගමන් මාර්ගයේ අප විසින්ම යා යුතුයි. ඒ කියන්නේ අපමාර්යස්තංක මාර්ගයේ අප තුලම භාවිතා කරගත යුතුයි. අපිට අනුන්ගේ සහතිකේ අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ම ඒ මාර්ගයන්ද අපට පුළුවන් ඒ කරගන්න. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මේකේ තමන් ඉදිරියේ දිග හැරෙන හැටි, තමන්ට අත්දකින්න පුළුවන් එක්ස්පීරියන්ස් වෙන හැටි බලන්න තමයි අනිත්‍ය අනුපස්සන, අනාත්ම අනුපස්සන කොයිකක් තියෙන ඉන්සයි සියල්ල අපතුල ජනිත වේවා දිග හැරියෝ. කල්යාණ මිත්‍යං වුණාට පින් සම්මා සම්බුද්ධ සරණයි. අපි අපි තථාගතයන් වහන්සේට අප්‍රමාණ වූ බැතිසිතින්, අප්‍රමාණ වූ කෘතඥාසිතින් ජීවිතේ උන්වහන්සේට පූජා කරමු. සම්මා සම්බුද්ධ සරණයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු.